ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං උබ කුඤ්ජරෝ යෝයි මස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ගෞරවනීය හඳුරන් වහන්සේලාගෙන අවසරයි. අද අප සිරිත් පරිදි සිද කරන ධර්ම සාකච්ඡාව සදහම් වැඩසටහනයි ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ අපේ ගෞරවනීය හඳුරන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන සංඝසරණ නැන කිරණ වැඩසටහන් මාලාවෙහි දෙවැනි වැඩසටහනයි අද අප ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අප මූලික වශයෙන් යොදාගෙන තියෙන්නේ මජ්ඣිම නිකායේ මූල 50කේන ධම්මදායාද සූත්‍රය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණ, ඒ ස්වභාවය, ඒ විශේෂතා, බුදුදහම සහ අනිත් දර්ශන ආගම් අතර තියෙන වෙනස්කම් ආදී ලක්ෂණය අප මෙහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහි ස්වභාවය මොකක්ද කියන එක අපි මුලින්ම දැනගන්නට ඕන. ලෝකේ ගත්තොතින් ලෝකේ ආගම් තියෙනවා, දර්ශන තියෙනවා, ජීවන ප්‍රතිපදා තියෙනවා. බොහෝ විට අපි බුදුදහම ආගමක් කියලත් කියනවා, දර්ශනයක් කියලත් කියනවා. බුදුදහමේ කිසියම් විදියක ආගමික ලක්ෂණත් අපට දැක ගන්න පුළුවන්. නැත්තම් වන්දනාමාන, පුද පූජා ආදී දේවලුත් බුදුදහම තුල තියෙනවා. ඒ අතර ගත්තොතින් දර්ශනයක් වශයෙන් ගත්තොතින් සාමාන්‍යයෙන් ලෝකේ දර්ශනයක් කියලා කියන්නේ කිසියම් උගත් කෙනෙක් යම්කිසි කාරණයක් ගැන හිතලා හිතලා යම්කිසි මතවාදයක් ඉදිරිපත් කිරීම තමයි දර්ශනය කියලා කියන්නේ. එතකොට ලෝක ඉතිහාසයේ පුරාම ගත්තොතින් විශේෂයෙන් මෑත කාල යුගයේ ගත්තොතින් මීට අවුරුදු 2500කට වගේ කාලයකදී බටහිර විශේෂයෙන්ම රෝමේ, ග්‍රීකය ආදී ප්‍රදේශවල ඒ ඇතිවෙච්ච දාර්ශනික කුතුහලයේ ප්‍රබෝධයත් එක්ක අපට බටහිර දර්ශනය දැක ගන්නට පුළුවන්. එහිදී සොක්‍රටිස් ආදී දාර්ශනිකයන් ගැන පහළ තියෙනවා. එතකොට බුදුදහම ගත්තොතින් බුදුදහම හිතලා ගත්තු අදහසක් නෙවෙයි. බුදුදහම සම්පූර්ණයෙන්ම ලෝක යථාර්ථය ඒ විදියටම අනාවරණය කිරීම. එතකොට අර ආගමක දෙයක තියෙන විශේෂයෙන් දෙවියන්ගේ අනාවරණයන් නැත්නම් අදෘශ්‍යමාන මෙවුන්කාර පුද්ගලයෙකුගේ බලපෑමක මතවාදයක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වුණත් නොවුණත් මේ ලෝක යථාර්ථයේ හැමදාම තියෙන දෙයක්. උන්වහන්සේ කලේ මේ සැබෑවටම තියෙන යථාර්ථය අවිද්‍යාවෙන් වැසී තීමිච්ච ලෝකයට නැවත අනාවරණය කළ දීමක් තමයි බුදුහාඳුරෝ සිදු කළේ. අනෙතෙන්දී සංගතනිකායේ නගර කියලා සූත්‍රයක් තියෙනවා. ඒ නගර සූත්‍රයේදී බුදුහාමර පැහැදිලි කරනවා මේක පුරාණ ගමන් මගක් කියලා. අතීතයේ බුදුරජාණන් වහන්සේලාත් අනාවරණය කරපු දෙයක් කියන එක. ඒ වගේම අක්කාතරෝ තථාගතා කියලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේලා තථාගතයන් වහන්සේලා කියන්නේ මාර්ගෝපදේශකයන් කියලා. බුදුදහම තුලින් කියන්නේ මේකේ යථාර්ථය පැහැදිලි කරලා දීලා ඒක අනිත් පැයටත් අනුගමනය කරන්න පුළුවන් මාර්ගයක් තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක ආරම්භයේදී යම් කිසි විදියක ශ්‍රද්ධාවක් තියෙනට ඕන. කියන අපිට එකපාරම ප්‍රත්‍යක්ෂයට එන්න බෑනේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් අනුමාන ඥාණයෙන් තමයි මේක පටන් ගන්නෙ. හැබැයි අනුමාන ඥාණයෙන් පටන් ගන්න මේ දේ, ශ්‍රද්ධාවෙන් පටන් ගන්න මේ දේ ටිකෙන් ටික ගැඹුරට යනකොට අපිට මේකේ අත්දැකීම ලබාගෙන අපිටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්න එක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. එතකොට බුදුරජාණන් වහන්සේට අපි ගරු කරන්නේ උන්වහන්සේ මේ කාලවකවානුව තුළ මේ යථාර්ථයේ මුලින්ම අවබෝධ කරගත්තු කෙනා විදියටයි උන්වහන්සේට අපි ගරු කරන්නේ. හැබැයි උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මේ යථාර්ථය මනවින් අසහ දැනගත්තු කෙනෙක් එයාටත් පුළුවන් මේ දර්ශනය සාක්ෂාත් කරගන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ලබාගත්තු ආසවක්ඛේ ඥානය අනිත් කෙනෙකුට උනත් ලබා ගන්න පුළුවන්. එතකොට බුදුහාඳුරන්ගේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේ සම්මා සම්බුද්දයි. උන්වහන්සේ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගෙන නෙමෙයි මේක කළේ. උන්වහන්සේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරගත්තු නිසා අපි සම්මා සම්බුද්ද කියලා කියනවා. එතකොට ශ්‍රාවකයන් මන අප උන්වහන්සේගෙන් අසා දැනගෙන තමයි මේක අවබෝධ කරගන්නේ. හැබැයි මේක අවබෝධ කරගත්තට පස්සේ අපි තවදුරටත් මේ මතය අපේ අවශ්‍ය නැහැ. රහතන් වහන්සේගේ අධ්‍යක්ීම ගැන හොඳ ලස්සන ප්‍රකාශයක් කරනවා අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. ශ්‍රද්ධාවේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් සද්ධාන ලක්ෂණය, අනිත් එක සම්පසාදන ලක්ෂණය කියලා. සද්ධාන ලක්ෂණය කියලා කියන්නේ යමක් අදහන ස්වභාවය. එතකොට මාර්ගඵලවල මුල් පියවර වලට එනකොට විතරයි ඇත්තෙන්ම අපි මේක ඇදහිමක් වශයෙන් පවත්වන්නේ. නමුත් සම්පසාදන ලක්ෂණය අපිට දිගටම තියෙනවා. රහත් භාවයට පත් වුණා කියන්නේ තවදුරටත් අදහන දෙයක් නෑ මේක. තමන්ගේම ප්‍රත්‍යක්ෂයට පත් වෙනවා. එතකොට කියන අස්සද්දෝ කියලා. අදහන දෙයක් නෑ කියන්නේ. ධම්මපදයේම ගාතාවක් තියෙනවා අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා සඳහන් වෙනවා. නමුත් සම්පසාදන ලක්ෂණය තවදුරටත් තියෙනවා. ප්‍රසාදයට වෙන්නේ නෑ. නමුත් අදහන දෙයක් නෑ. ඇදහිම ඉක්මවල තියෙනවා. මෙන්න මේක තමයි විශේෂත්වය. සම්පසාදන ලක්ෂණයයි සද්ධාන ලක්ෂණයයි. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. සද්ධාව කියන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධත්වයේ අවබෝධය විශ්වාස කිරීම කියලා. ඇදහිම කියලා. ඒක අපිට ආරම්භයේ විතරයි තියෙන්නේ. ඒක අපි යම්කිසි මගක් යනකොට තවදුරටත් අපට අදහන දෙයක් නෑ. අපට මේක පේන ගන්නවා. එතකොට රහත් භාවයට පත් වුණා කියන්නේ කොහොමත් මම අදහන දෙයක් නෑ. සම්පූර්ණයෙන්ම තමන්ගේ අධ්‍යක්ෂණය වලට පත් කරගත්තා. එතකොට සම්පසාදන ලක්ෂණේ අඩුවක් නෑ. මේ ධර්මයේ දේශනා කරපු බුදුරජාන් වහන්සේ ගැන, ඒ ධර්මයේ ගැන, තමන්ට මුලින්ම ධර්මයේ දේශනා කරපු තමන්ගේ ගුරුවරයා ගැන, දැමල සරුවත් ආඳුරෝ, තමන්ට මුලින්ම ධර්මයේ දේශනා කරපු අසජි ආඳුරන්ට ජීවිත කාලෙම ගරු කරා. හැට සැට වෙනකොට අසජි ආඳුරින් දිහාවට හිස දාලා තමයි සැට උනේ. එතකොට සම්පසාදන ලක්ෂණේ අඩුවක් නෑ. ප්‍රසාදයේ දෙකටම තියෙනවා. නමුත් අර අදහන ලක්ෂණ නැති වෙනවා. එතකොට ඒක තමන්ගේ මාධ්‍යකම වටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලබාගත්තු ආසවක්ඛේ ඥානය අපට ලබා ගන්න පුළුවන් මාර්ගය කියලා තියෙනවා. එතකොට මේක ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට අර ආගමික කියලා වෙනත් කෙනෙක්ගේ මත යැපෙන හෝ නැත්තම් බිය මත, ඇදහිම මත කියන එක බුදුදහම තුළදී ඉක්මවල ගිහිලා තියෙනවා. ඊට වඩා ගැඹුරු දහමකට යනවා. තමන්ගේම අවබෝධයක් වටපත් වෙනවා. අනිත් දේ තමයි දර්ශනය කියන එක. දැන් අද අපි දර්ශනය කියලා කියන්නේ ෆිලොසොෆි වලට කිසියම් දාර්ශනිකයෙක් යම් කිසි චින්තනයක් හිතලා හිතලා ගන්න මතවාදයක්. ඒක සත්‍ය වෙන්නත් පුළුවන් අසත්‍ය වෙන්නත් පුළුවන්. නමුත් බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි බුදුදහමේ දස්සන කියන වචනේ සඳහන් කරලා තියෙනවා. දස්සන සම්පatti ආදී පද බුදුදහම තුල තියෙනවා. දිට්ඨින් චනෝපගම්ම සීලවා දස්සනෙන් සම්පන්නෝ. මේ වගේ දර්ශන කියන වචනේ පාලියෙන් දර්ශන කියන්නේ සංස්කෘතෙන් දර්ශනය කියන එක. එතකොට විෂන් කියන එක. එතකොට මේ ලක්ෂණය බුදුදහම තුල තියෙනවා. මේ විෂන් එක කියන එක. හැබැයි අර සාමාන්‍ය අපි අද කියන ෆිලොසොෆි කියන එකේ දර්ශනයට වඩා මේක ගැඹුරු එකක්. මේක තමන්ගේම ඥානයෙන්. එකාතකෙන් සුතමේ ඥානයෙන්, සුතමේ ප්‍රඥාවෙන් දැනගෙන, අනිත් අතින් චින්තාමය ප්‍රඥාවෙන්, ඊළඟට භාවනාවේ ප්‍රඥාවසෙන් මේ ආකාර තුනකින් දැනගන්න එක තමයි බුදුදහම තුළ කියන්නේ. එතකොට මෙන්න මේ ලක්ෂණය, දාර්ශනික ලක්ෂණය බුදුදහමේ තියෙන එකත් අපි තේරුම් ගන්නට ඕන. අවසාන වශයෙන් ගත්තොත් බුදුදහම කියලා කියන්නේ මේක ජීවන ප්‍රතිපදාවක්. එතකොට බුදුදහම ඉගෙන ගන්නවා කියන්නේ බාහිර ලෝකයක් ගැන ඉගෙන ගැනීම නෙවෙයි, ඇත්තෙන්ම තමන්ගේම ජීවිතයට අනුව මොකක්ද කියන එක තේරුම් ගන්න. එතකොට මේක අපේම දෙයක් මේ කතා කරන්නේ. මේ දර්ශනය ගැන කතා කරන්න අපට එපාවීමක් වෙන්නේ නැහැ. අපට එපාවීමක් වෙන්නේ අපි පිටස්තර කෙනෙක් ගැන දෙයක් ඉගෙන ගන්නවා. අපේ ජීවිතයේම ස්වභාවය, අපේ හිත කොහොමද, අපේ චෛතසික කොහොමද, අපේ කයට මොකද වෙන්නේ, අපේ සසර ස්වභාවය කොහොමද, දුක ඇති වෙන්නේ කොහොමද, අවිද්‍යාව හටගන්නේ කොහොමද, මේ වගේ කරුණු පැහැදිලි කරනකොට ඇත්තෙන්ම තමන්ට එන්න එන්නම තමන් ගැනම ප්‍රසාදයක්, අවදිවීමක්, ප්‍රබෝධයක් හටගන්නවා. ඒක අර සාමාන්‍යයෙන් ඉතිහාසයේ භූගෝලයේ ඉගෙන ගන්න වගේ දෙයක් නෙවෙයි මේක. මේක අපේම ජීවිතයට මොකද සිද්ධ වෙන්නේ කියන එක ගැන කාරණය. එතකොට අන්න ඒ ගැන හරියටම තේරුනොත් මේක සත්‍යයි කියලා සුතමේ ඥාන අසන අවස්ථාවේදී ඇත්තෙම අපි අපේ ජීවිතේම මේ සඳහා අපි කැප කරනවා. මොකද මේ අවබෝධය ලබා ගැනීම අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යභාරය බවට අපි පත් කරගන්නවා. එතකොට අපි මුලින් සඳහන් කළේ මේ ආගම, දර්ශනය සහ ජීවන ප්‍රතිපදාව කියන මේ කාරණා තුන ගැන අපි මේ මූලික වශයෙන් හැඳින්වීමක් කළේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු මේ දහමේ තියෙන ලක්ෂණය තමයි මේක ඕනම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් කාරණයක් මේ දේශනා කළේ. ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. එතකොට අද අප මූලික කරගත්තු ධම්මදායාද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. මෙහිදී බුදුහාමර දේශනා කරනවා ධම්මදායාද භික්ඛවේ භවත මා ආමිස දායාද කියලා. මහණෙනි ධර්මදායාද කොට එන්න ආමිස දායාද කොට ඉන්න එපා කියලා. එතකොට ආමිසය සහ ධර්මය කියන එකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. ආමිසය කියන්නේ භෞතික දේවල් නැත්තම් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර මේවට තමයි ආමිසය කියලා කියන්නේ. ධර්මය කියන්නේ කෙලින්ම බුදුහාඳුරන්ගේ දර්ශනේ ගෙන ගැනීමත් ඒක පුහුණු කිරීමත් පිළිබඳව තියෙන පැත්ත. එතකොට බුදුරජාණන් වහන්සේ නිතර අපට අනුශාසනා කරන්නේ මේ භෞතික දෙයට නැත්තම් කීර්ති ප්‍රශංසාවට නැඹුරු වෙන්න එපා, මෙන්න මේ ධර්මයේ හිමිකරුවෙක් වෙන්න කියන එක. මේක තමයි මූලික ලක්ෂණය. හැබැයි ඒකෙන් අර ආමිෂය සම්පූර්ණයෙන් බැහැර කරන්න නෑ බුදුදහමේ. විශේෂයෙන් අපට සිව්පස්සේ අවශ්‍යයි. ඒක ලබා ගන්න ක්‍රමය ධර්මික ක්‍රමයක් බුදුහමර දේශනා කළා. හැබැයි ඒක ජීවිතයේ අවසාන නිස්සාරව කරගන්න හොඳ නෑ. එතකොට අපට තියෙන්න ඕන අපේ ආධ්‍යාත්මික සිහිනය තමයි මේ භෞතිකත්වයේ ඉක්මවලා වඩාත්ම දහම අපේ ජීවිතේ පැත්තට ගන්නට. එතකොට මෙන්න මෙතන ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි මේ ලාභ සත්කාර කියන එක. හුදෙක් භෞතික දේ විතරක් නෙවෙයි. එතෙමත් කීර්ති ප්‍රශංසා ආදී තුනත් අපි ආශා කරනවා. මෙන්න මෙතනින් අපේ ගමන් මඟ වෙනත් පැත්තකට යනවා. එතකොට අපි සසර ලොකු පිනක් කළ මෙතෙන්ට ආවේ මේ දහම් පණිවිඩය අහනකොට දහමට පිළිසකට පස්සේ අපට ලොකු ප්‍රශංසා ටික කීර්ති ලාභ සත්කාර ආදී ලැබෙනවා. එතකොට මෙන්න මේ ලැබිච්ච ගමන්ම අපි ඒ පැත්තට වැඩිපුර නැඹුරු වෙච්ච ගමන්ම අපට මේ පැත්ත අහිමිනවා. අන්නේ නිසා බුදුහාරෝ නිතරම විශේෂයෙන් දාරුණ වග්ගය කියලා වෙනම සංවිතනික වග්ගයක් වෙන් කරලා තියෙනවා. මේ ලාභ සත්කාර නැමැති මඩගොඩේ එරෙන්න එපා කියන එක. ඒක ඉතාම සියුමිතින් අල්ල ගන්නවා මේක. අපටවත් හිතෙන්නේ නැහැ මේක. මිනිස්සු කොහොම හරි දෙකෙන් බලන්නේ අපිව මේකට ගන්න. ඒගොල්ලන්ට එහෙම ශ්‍රද්ධාව මූලිකව දේවල් කරන්නේ. නමුත් අපි දන්නේ නැතුව මේ පැත්තට යනවා. නිසා නිතර නිතරම තමන් ගැන අවදිමත් ඉන්නට ඕන. තමන් කොච්චර දුරට මේ පැත්තට යනවද කියන එක. එනිසා අපට ධර්මයේ පැත්තට හැරෙන තියෙන මාවතේදී මෙන්න මේ කාරණය ගැන අපි නිතරම අවදිමත් ඉන්නට ඕන. අන්න ඒක තමයි මේ සූත්‍රය අවධානය යොමු කරන්නේ. මේක කොයිතරම් ගැඹුරට ගියාද කියතොත් බුදුහාර මේකට ලස්සන උපමාවක් කියනවා. මොකද උපමාව එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා උදෑසන කාලේ පිණ්ඩපාතේ වළඳලා ඉන්නවා. වළඳලා ඉන්න අවස්ථාවේදී දානයක් ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාවේදී දානි වළඳන් කල් තියෙන අවස්ථාවේදීම දෙන්නෙක් එනවා. භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් එනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන. එතකොට බුදුහාමම ආරාධනා කරනවා ඔබ මේ දානි වළඳන කියලා. කියනකොට එක හඳුරු කෙනෙක් කල්පනා කරනවා බුදුහාමර අපට දේශනා කළා තියෙනවනේ ධම්මදායාදා භික්ඛවේ මා ආමිස දායාදා කියලා. ඒ නිසා මම මේ දානි නොවළඳා අද රාත්‍රියම භාවනා කරනවා කියලා. අනිත් හාමුදුරුවෝ දානෙත් වළඳලා ධර්මය පුහුණු කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ දෙනමගින් අර දානේ කැප කළා මේ ධහම පුහුණු කරන කෙනා වඩාත්ම වැදගත් කියලා. හැබැයි ඒකින් කියන්නේ මේ දානේ මේව වර්ණ වළඳා කලන්ත හැදලි ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඊට වඩා ගැඹුරු අදහසක් මේකේ තියෙනවා. ඒ කියන්නේ Tamanට ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒ දේ කැප කළා හරි ඊට වඩා මේ ධහම කියන එකට මූලිකත්වය දීලා කටයුතු කරන කෙනෙක් මේ කියන්නේ. එතකොට අන්නේ කාරණේ බුදුහමන මෙතෙන්දී අගය කළ තියෙනවා. ඊළඟට සූත්‍රයේ මුල් ටික විහිදවල යද්දී ඊළඟට කියන කාරණයක් තමයි විවේකය අකුසල විතරක සහ සිව්පස්සේ කියන මෙන්න මේ කාරණා තුන ගැන ඊට පස්සේ විස්තර කරනවා. එතකොට බුද්ධිමත් මිනිස්සු ශ්‍රාවකයන් දිහා බලනවා. කොහොමද බලන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයේ ගරු කරපු කෙනෙක්. ඒ විවේකයේ ගරු කරපු කෙනෙක් විදියට ඉන්න මේ ශාස්ත්‍රවරයාගේ ශිෂ්‍යයන් කොයිතරම් දුරට විවේකීය, විවේකී කියන්නේ ඇත්තම මේ චිත්ත විවේකී කියන එක, කෙලෙස් වලින් ලබන විවේකය, මේ ප්‍රවිවේකයේ ලබන්න කොච්චර කටයුතු කරනවාද කියලා මිනිස්සු බලනවා කියලා. එහෙම නැත්නම් මිනිස්සු අපට දොස් කියනවා කියලා. ශාස්ත්‍රෝන් වහන්සේ විවේකයේ අගය කරද්දී, ඒ කියන්නේ බණ භාවනා සඳහා කරන කාලය ගැන අවධානය යොමු කරද්දී ශාස්ත්‍රෝන් වහන්සේ ශ්‍රාවකයන් එක නොකරනවා නම් ශාස්ත්‍රෝන් වහන්සේ ඇතැම් විට ගරහවට ලක් වෙනවා, මේ ගෝල පිරිසක් එයින් නිඳාවට ලක් වෙනවා කියලා. අනිත් කාරණේ තමයි අකුසල විතර්ක. අකුසල විතර්ක මේ සූත්‍රෙම ඊළඟට දක්වනවා. එතකොට ශාස්ත්‍රෝන් වහන්සේ නිරතුරුවම අකුසල විතර්ක දුරු කර ගැනීම සඳහා කටයුතු කළේ. එහෙම කටයුතු කරපු ශාස්ත්‍රවරයෙක්ගේ ගෝලියෝ ඒ සඳහා කටයුතු නොකරනවා නම් එයින්ම මේ ශිෂ්‍යයන් නිඳාවට පරිභවයට ලක් වෙනවා කියනවා. අනිත් දේ තමයි ශාස්ත්‍රෝන් වහන්සේ සිව්පස්සේ බහුල කොට වාසය කරේ නැහැ. නමුත් මේ ශ්‍රාවකයන් සිව්පස්සේ බහුල කොට වාසය කරනවා කියන බව දැනගත්තොත් ඒනොත් දෝෂාරෝපණයට ලක් වෙනවා කියන එක. සාමේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සඳහන් කරපු කාරණා ටිකක්. එතකොට අන්නේ කරුණ වලින් අපි යටපත් නොවුනොතින්, ඒ දුර්ගුණ අපේ ළඟ නොතිබොතින් මිනිස්සු අපට ප්‍රශංසා කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේ මෙහෙම ප්‍රවිවේකී වඩද්දී ශිෂ්‍යනුත් ඒක අනුගමනය කරනවා කියලා ප්‍රශංසාවට ලක් වෙනවා කියලා. ඊළඟට ශාස්ත්‍රෝන් වහන්සේ අකුසල විතරක දුරු කර ගැනීම සඳහා කටයුතු කරද්දී ශිෂ්‍යනුත් උන්වහන්සේගේ අනුගාමිකයනුත් භික්ෂුන් වහන්සේලාත් මෙහෙම කරනවා කියලා ප්‍රශංසා කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේ සිව්පස්සේ බහුල කොට වාසය නොකරද්දී, සසුන ලිහිල් කොට නොගනිද්දී මේ ශ්‍රාවකිනුත් එහෙම කටයුතු කරනවා කියලා එතෙන්දී ප්‍රශංසාවට ලක් වෙනවා කියලා සඳහන් කළා. එතකොට මෙන්න මේක වැදගත් කාරණයක්. මේත් එක්ක සූත්‍රයේ මූලික කොටස ඉවර වෙනවා. ඊට පස්සේ කරුණ සඳහන් කරන්නේ සරුවත් මහීමන වහන්සේ. එතකොට මෙන්න මෙතෙන්දී අපේ හිතේ පහළ වෙන ප්‍රධාන අකුසල විතර්ක ටිකක් මෙතෙන්දී පැහැදිලි කරනවා. මූලික වශයෙන් පළවෙනි අංකයට සඳහන් කරන්නේ ලෝභෝච දෝසෝච කියන එක. ලෝභය සහ ද්වේෂය කියන විතර්ක දෙක. එතකොට දැන් මේ සඳහන් කරන කෙලෙස් විතර්ක ඇත්තෙම අපේ සිල්පද වලට අයිති නැහැ. සිල්පද කැඩෙනවම නෙවෙයි ඇත්තෙම මේවා. ඒ සිල්පද වලටත් වඩා ඉහළ ගියපෝ දැන් සීලය බොහෝට බලපාන්නේ අපේ කය වචන දෙකටනේ. කයින් වෙන වැරදි සහ වචනෙන් වෙන වැරදි වලට තමයි සිල්පද තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන්නේ අපේ මනසෙන් වන අකුසල් පිළිබඳව මේ තියෙන්නේ. එතකොට මේවා ඍජුවම සිල්පද කඩවීමට අදාළ නැහැ. මේක බේස් වෙන්න පුළුවන්. නමුත් මේව කඩු නැහැ කියලා සිල්පද කඩවීමක් වෙන්නේ නැහැ. ඒක වැදගත් කාරණයක්. එතකොට අන්නයි මෙතෙන්දී අපි දැනගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ මූලික අකුසල් ටිකක් මෙතනදී දක්වනවා. එතකොට ලෝභය සහ ද්වේෂය කියන එක. මේ ලෝභය සහ ද්වේෂය දෙක තමයි අපට බොහෝ විට පීඩාව ඇති කරන්නේ. ලෝභය සහ ద్వේෂය විශේෂයෙන් ద్వේෂය සම්පූර්ණ මිනවාටපත් වෙන අනාගාමී වෙනකොට. ලෝභය සම්පූර්ණම අවසන් වන්නේ රහත් වෙනකොට. කාමරාගය පටිගය දෙක සම්පූර්ණයෙන්ම අනාගාමී වීමදී ප්‍රහිණ වෙනවා. රහත් වීමේදී රූපරාග, අරූපරාග, මාන, කුද්ධච, අවිජ්ජා කියන ඉතුරු සංයෝජනත් එක්ක සම්පූර්ණම තෘෂ්ණාව දුරු වෙන්නේ රහත් වෙනකොට. හැබැයි එතෙන්ට යනකම් අපි මෙන්න මේ ලෝභ ద్వේස දෙක යම් යම් ප්‍රමාණෙන් අපි පාලනය කරගන්නට ඕන. එකක් තමයි සීලයෙන් පාලනය කරගන්න එක. එතකොට සීලයෙන් පාලනය වෙනවා කියන්නේ අපි ලෝභයක් ආවත් සොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන මට්ටමට යන්නේ නැහැ. බොරු කියන මට්ටමට යන්නේ නැහැ. ඒතකොට සීලෙන් කරන පාලනය නෙමෙයි. එතකොට ද්වේෂයක් ඇති වුණත් සත්ව ඝාතනය කරන මට්ටමට යන්නේ නැහැ. ඒ වගේම කේලම් කියන මට්ටමට යන්නේ නැහැ. පරුස වචන කියන මට්ටමට යන්නේ නැහැ. එතකොට සීලෙන් කරන්නේ අර මූලික වශයෙන් තදංග වශයෙන් මේක යටපත් කිරීම කරන්නේ. එතකොට ධර්ම මාර්ගයේ ආරම්භයේදීම කියනවා විනය ලෝකේ අභිජ්ජා දෝමනසං කියලා. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය, දෝමනස කියන්නේ මේ ද්වේෂය කියන එක. මෙන්න මේක යම්කිසි පමණකට පාලනය කරගෙන තමයි මේ ගමන යන්නට ඕන. එතකොට අර සිල්පද කැඩෙන මට්ටමට මේක අපි ඒ මට්ටමට යවන්නේ නැහැ කොහොමද? ඊට වඩා පල්ලෙහා මට්ටමේදී කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න. එතකොට දැන් මේකම තමයි පහරාද සූත්‍රයේ සඳහන් කරන බුදුහාඳුර ඉතාම ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකාය 8 වෙනි පාඨයේ පහරාද සූත්‍රය කියලා. ඒ පහරාද සූත්‍රයේදී සඳහන් කරන්නේ මහා සාගරයේ තියෙන කාරණා 8ක් අරගෙන ඒ කරුණු මේ අපේ ශාසනයට උපමා කරලා දක්වනවා. එතෙන්දි කියනවා සාගරයේ පැත්තේ ඉඳලෙන වතුර දියකඳ වෙරළට ඇවිල්ලා වෙරළෙදි බිඳිලා වෙරළ නොයිපවන්නාසේ මගේ ශ්‍රාවකයනොත් කෙලෙස් හිතේ ඇති වුණාට සිල්පද බිඳින මට්ටමට යන්නේ නැහැ, සීලෙන් මේක පාලනය කරනවා කියන එක. එතකොට මෙන්න මේ ලෝභ ද්වේෂ දෙක මේ සීලයේ මට්ටමෙන් අපි යටපත් කරනවා. ඊළඟට අපි මේවා සතර අගතිය සිංහලවද සූත්‍රයේ දේශනාවල සඳහන් කරන සතර අගතිය. ඒ කියන්නේ ඡන්ද, ద్వේස, බය, මෝහ. ඒතර අපි තීරණයක් ගන්නකොට යමක් කරනකොට අපම හිතලා බලන්න ඕන මේ තීරණය මේ ක්‍රියාව මම කරන්නේ ඡන්දෙන් අගතියට ගිහිල්ලද, ద్వේෂෙන් අගතියට ගිහිල්ලද, බයෙන් අගතියට ගිහිල්ලද, මෝහෙන් අගතියට ගිහිල්ලද කියලා බලන්න. අන්න එතන ඉක්මවල යන්න හොඳ නැහැ. ඒතර අපි ලෝභයේ දේශේ සම්පූර්ණ දුරු කරන්නේ නෙවෙයි, අපි මේවා අර වීතික්කම මට්ටමේදී අපි පාලනය කරගන්නවා. එතකොට ධාන මට්ටමේදී කරන්නේ මේව නීවරණ වශයෙන්ම විස්කම්බන වශයෙන් යටපත් කරන එක. එතකොට මාර්ගඵලවලදී කරන්නේ මේවා සමුච්ඡේද වශයෙන් ප්‍රහිණ කරන එක. එතකොට මෙතරම් දක්වනවා මේ ලෝභය සහ ద్వේෂය දුරු කරන මාවත විදිහට දේශනා කරන්නේ. මේ කෙලෙස් සමනය කරන මාවත විදිහට දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ වගේ කෙලෙස් ටිකක් තියෙනවා, ක්‍රෝධය සහ බද්ධ වෛරය, නැත්නම් කෝධෝ චූපනා හෝච. දැන් මේවා හුඟක් අපට පීඩාගෙන දෙන දේවල්. ක්‍රෝධය කියන්නේ හිතේ තියෙන දැඩි අමනාපය සහ බද්ධ වෛරය කියන්නේ බොහොම අකණ්ඩව දීර්ඝ කාලයක් යනව සමහරට සසර භවෙන් භවයටත් යන්න පුළුවන්. දේවදත්ත හඳුරන තුල තිබ්බ වගේ. ඊළඟ කාරණේ තමයි මක්කෝච පලාසෝච. මක්ක කියන්නේ අපි ගුණමගු කියන්නේ. ඔව් වෙනත් කෙනෙකුගේ තියෙන ගුණේ නැති වෙන විදියට පොඩි දුර්ගුණයක් ඉස්මතු කරලා අර මහා ගුණයට හානි කරනවා. ඕන කෙනෙක් අඩුපාඩුකම් තියෙන පුළුවන්. හැබැයි අර ලොකු ගුණේ තියෙන එක අපි අර පොඩි ගුණයකින් යටපත් කරනවා නම් නැත්තම් නැති ගුණයකින් දෝෂාරෝපණය කරනවා නම් අදු අබෝධ චෝදනා කළ එක නැති කරනවා නම් අර ගුණේ ඒකට කියනවා ගුණමගු කියලා. ඊට පස්සේ මක්කෝච පලාසෝච. ඒකෙද කියන්නේ ගුණවතුකමෙන් පෙනී සිටීම කියන කාරණය. එතකොට මෙන්න මේවත් අපේ හිතේ පහළ වෙන අකුසල විතරක. ඊළඟට ඉස්සාච මච්චරියංච. ඕ ඉස්සා කියන්නේ ඊර්ෂ්‍යාව, ඊට පස්සේ මස්රු බව. ඊර්ෂ්‍යාව කියන එක අපි දන්නවා අනිත්‍යයේ තියෙන දියුණුවට තියෙන අකමැත්ත. ඊට පස්සේ මස්රු බව කියන්නේ තමන්ගේ සම්පත් හඟවන ස්වභාවය. දැන් ඔයි මට කුණ්ඩලීගේ පියා හැම අර තමන්ගේ පුතා ලෙඩ වුණාම අර කෙන අය බලයි කියලා දකී කියලා අර පුතා එළියෙන් තිබ්බේ සම්පත් වෙනේ කියලා අන්නේ වගේ. ඊළඟ කාරණේ තමයි මායාච සාටේයන්ච කියන එක. මායාව කියන්නේ මායාකාරී බව කියන එක. නැත්තම් තමන්ගේ අඩුපාඩු සංගවන ස්වභාවය. ඒ වගේම සාටේය කියන්නේ කපටිකම. නැති දේවල් පෙන්වන එක, නැත්තම් උපක්‍රමශීලී විදියට යම් යම් විදියට කපටිකම විදියට කටයුතු කිරීම තමයි සාටේය කියලා කියන්නේ. ඊළඟ තම්බෝච සාරම්බෝච. දැඩි ගතිය. සාරම්භ කියන්නේ එකට එක කිරීම. මේ තම්බ කියන එකට විරුද්ධ පදයක් තමයි කරණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ. කොහොමද? අප්පගබ්බ කියලා කියන්නේ. අප්පගබ්බ කියන්නේ අන්න ඊට වෙනස් පදයේ දැඩි ගතිය නැතිකම කියන එක. නැත්තම් නම්මසීලී බව ඇති කර ගන්නට ඕන අපි. ඊළඟට සාරම්භ කියන්නේ එකට එක කිරීම. බොහෝ කාලයක් කරපු දේවල් මතක තියාගෙන එකට එක කරනවා. හැබැයි මේක ඉතින් අපි කල්පනා කරන්න ඕන දෙයක්. යම් යම් අත්දැකීම් ආවහම ඒ අත්දැකීම් වලට අනුව කටයුතු කිරීම එකට එක කිරීමක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේකෙන් තමන් කරන්නේ සතරගෙ දෙට ගිහිලද කියලා තමන් බලන්න ඕනේ. දැන් මේවා අපේ ළඟ තියෙන හොඳ ගතිගුණත් මේ විදිහට යනවා පිණිසිටිනවා. එතකොට ඒකේ බේස් එක තමයි තමන් මේක කරන්නේ ඡන්ද ද්වේෂ බය මොහ කියන හතරෙන් අගතියට ගිහිලා තියෙන එක තමන් තේරුම් අරගෙන කරාම හරි. ඊළඟට මානෝච අතිමානෝච. මානේ කියන්නේ මිනීම. ඒකේ අතිමානේ කියන්නේ හුඟා කීරට ගිහිල්ලා නිතරම අනිත්‍යය සසඳමින් අනිත්‍යක පහළට පත් කරනවා. නැත්නම් අනිත්‍ය හුඟා කීලින් තියනවා. මේකේ කාකරෙන් කටයුතු කිරීම. මදෝච පමාදෝච. මදේ කියන්නේ මත්වීම, ප්‍රමාදේ කියන්නේ ප්‍රමාද වීම. මද කියනව කීපයක් තියෙනවා. එක එක මද තියෙනවා. යොබ්බන මද ආදි වශයෙන් සඳහන් වෙනවා. යෝන් කාලේ නිසා තියෙන මද තියෙනවා. ආරෝග්‍ය මදේ තියෙනවා. උගත්කම නිසා මදේ මෙයාදී නොඑක් දේවල් නිසා හට ගන්නවා. ඒතර ප්‍රමාද කියන්නේ ප්‍රමාද භාවයේ කුසල කිරීම සඳහා තියෙන ප්‍රමාදී බව. එතකොට මෙන්න මේව දුරු කිරීම සඳහා තමයි මේ සූත්‍රයේ මූලික වශයෙන් සඳහන් කරන්නේ. ඒව සඳහන් කළා ඊට පස්සේ මේකේ අල්පේච්ඡතාවය, සන්තුට්ටි බව ආදී ගුණාංග ටිකක් මේකේ විස්තර කරනවා. අප්පේච්ඡතා, සන්තුට්ඨිතා, පවිවේකතා, සුබරතා ආදී ගුණාංග ටිකක් මේකේ විස්තර කරනවා. අප්පේච්ඡතා කියන්නේ අල්පේච්ඡභාවය, තමන්ට බඩමුට්ටු අඩු ගතිය, තමන් සොයන ගති අඩු බව. සන්තුට්ටි කියන්නේ ලැබදෙන සතුට වීම. පවිවේකතා කියන්නේ විවේකයට බර ගතිය. සුබරතා කියන්නේ සැහැල්ලු බව, නැත්තම් අනිත්‍යයට බරක් නොවීඳීම. මේ වගේ ගුණාංග තියෙනවා. හොඳයි. එතකොට මේකේ මූලික කරුණු ටිකක් මේ සඳහන් කළේ. ඊට පස්සේ අපි ධර්මයේහි ප්‍රධාන ලක්ෂණ ටිකක් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා ආරම්භයේදීම දේශනා කරන දෙයක් තමයි උන්වහන්සේ මේ ධර්මයේ ස්වභාවය දැක්කා. පටිසෝතගාමීන් නිපුණන් දුද්දස්සන් අනුන් කියන කාරණේ. මේ ධර්ම සම්පූර්ණයම ලෝක විවහාරයේ අනිත් පැත්තට යන ධර්මයක්. උඩුගම් බල යන ධර්මයක් මේක. නිපුණං දුද්දසං අනුං. මේක ඊටාම බුද්ධියට ගෝචරන දෙයක්. ඊටාම සියුම් දෙයක්. මේක තේරුම් ගන්න අමාරු දෙයක් කියලා දුද්දස කියන්නේ. මොකද අපි සාමාන්‍ය ලෝක විවහාරයේ කරන දේවල් කර්මය ගැන හරි නැවත ඉපදීම හරි සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් මේක ඊට වඩා සියුම් දෙයක් කියන එක දේශනා කරා බුදුහාමුදුරුවෝ. ධර්මයේ කියන්නේ. එතකොට අපි මුලින්ම බලමු බුදුදහමේ ඉගැන්වෙන මූලික කරුණු. අනිත් ඒවත් එක්ක සසඳල බලනකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අර අපි මුලින් සඳහන් කළ පහරාද සූත්‍රයේම සඳහන් වෙනවා මහා සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. අනුපුබ්බනින්නෝ, අනුපුප්පෝනෝ, අනුපුබ්බ පබ්බහරෝ කියලා ටිකෙන් ටික පහළට නැඹුරු වෙන ස්වභාවයෙන් යුක්තයි සාගරේ. අන්නේ වගේ තමයි බුදුහාම දේශනා කරපු ධර්මයක් අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් ටික ටික ගැඹුරට යනවා. බුදුදහමේ කියන මෙන්න මේ ලක්ෂණය නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන් බුදුදහම තුල සිත්තලවා වාසය කරනවා කියලා සඳහන් කළා. ඇයි ඒකට හේතුව? ඕනෑම කෙනෙකුට යම්කිසි දුරක් මේ දහම තුල යන්න පුළුවන්. ඒක නිසා හැම දිනෙකම මේ ධහමට කැමති කෙනෙක්. බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව දේශනා කරනවන්න ආදි කියනේව අඤ්ඤාරාධන වදහාම කියනවා. මම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියන්නේ. මේක අනුපූර ප්‍රතිපදාවක් කියන මුලින් ආනුකූපී කතා කියනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසම් මේ ආදී වශයෙන් දානයේ පිළිබඳව, සීලයේ පිළිබඳව, ස්වර්ගයේ පිළිබඳව, සුගතිය මේ ආදී කරුණු මුලින් දේශනා කරනවා. ඒවට කියන්නේ ආනුභූපී කතා කියලා. අන්නේ ආනුභූපී කතා දේශනා කළ ඉවරල තමයි සාමුක්ඛංශික දේශනා කරන්නේ. සාමුක්ඛංශික දේශනා කියන්නේ කෙලින්ම චතුරාර්ය සත්‍ය, පටිසම්පාදය, ස්කන්ධ පංචකය ආදී ફોකස් කළා. කෙලින්ම ඍජුව මේවා අරමුණු කරලා සම්පූර්ණම සංසාර දුකෙන් නිදහස් වීම සඳහා කරන දේශනාව. එතකොට අපට විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා හැටියට සූත්‍රයක් ගත්තත්, ගාථාවක් බැලුවත්, බණක් ඇහුවත්, දේශනයක් ඇහුවත් අපි දැනගන්න ඕන මේ දේශනාවෙන්, මේ ගාථාවෙන්, මේ සූත්‍රයෙන් සඳහන් කරන්නේ මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වන කාරණා ටිකක්ද? නැත්තම් මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විදියද මේ කියන්නේ? නැත්තම් ඍජුවම නිවන ඉලක්ක කරගෙන දේශනා කරන්නේ? නැත්තම් මේ කරුණ තුනෙන් කීපයක්ද කියලා? එතකොට සමහරට සමහර ළමෙක් වගේ මොන ගැහුණා බුදුහාඳුරු පොඩි ඇයට කියන සත්තුන්ට හානි කර කර ඉනකොට තමන් දුකට අකමැති වගේ අනිත් අය දුකට අකමැති, ඒ නිසා සතුන්ට හානි කරන්න එපා කියලා. ඒ සාමාන්‍ය ජීවිතයේ කියන කාරණයක් විදිහට සනා කරන්නේ. ඊළඟට කෙනෙක් ඇහුවොත් මරණයෙන් පස්සේ මොකද්ද යහපත සඳහා කරන්න ඕන කියලා බුදුහාඳුරු දේශනා කරනවා, දානංච සමචාරියංච මෙත්ත චිත්තංච භාවයේ කියලා. එතකොට එතින් සඳහන් කරන්නේ සුගතිගාමි මාර්ගය. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ. දානේ කියන දන් දීම, සමචරියාව කියන්නේ සීලය නැත්නම් පංච සීලය, මෙත්ත චිත්තංච කියන්නේ මෛත්‍රී භාවනාව. එතකොට දාන සීල භාවනා කියන මෙන්න මේ ලෞකික කුසල තුන තමයි මෙතන කියන්නේ. ඊළඟට එහෙම කියලා ඇතැම් තැන්වල ඍජුවම දිට්ඨේ දිට්ඨමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, නැත්නම් චක්කුං අනිච්චං, මේ ආදි වශයෙන් කරුණු දේශනා කරනවා. තවත් සූත්‍රවල උදාහරණයක් හැටියට මංගල සූත්‍රය ගත්තොත්, මංගල සූත්‍රයේ අසේවනාච බාලානා කියනකෙන් පටන් අරන් පුබ්බේච කත පුඤ්ඤත ආදි වශයෙන් ගිහිල්ලා දානංච ආදි වශයෙන් කියලා ආරති විරති පාපා කියලා හොම ගිහිල්ලා අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාජ කියලා කොහොම ගැඹුරටම යනවා. ඒකේ මෙලව ජීවිතය සාර්ථක වෙන්නත්, සුගතිගාමී වෙන්නත්, නිවනත් කියන මේ ත්‍රිවර්ග සම්පත්තිය සඳහාම මංගල සූත්‍රයෙන් අපට අනුශාසනා කරනවා. තවත් සමහර දේශනා තියෙනවා, බාහ්‍ය සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, අනන්ත ලක්කන සූත්‍රය, ඒ වගේ චටක්ක සූත්‍රය, මේ ආදී සූත්‍ර තියෙනවා ඍජුවම නිවන ඉලක්ක කරගෙන සඳහන් කරන සූත්‍ර. දැන් බාහ්‍ය දාරු කීරිට සඳහන් කළේ ඒ වන්ිතේ බාහ්‍ය සික්කිතම්බන් දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් ආදී වශයෙන් ඍජුවම නිවන ඉලක්ක කරගෙන කියන්නේ. එතකොට අපි දැනගන්න ඕන දෙයක් තමයි සූත්‍රයක් බලනකොටම අපට යම්කිසි විදියක දැනුමක් ඇති වෙන්නට ඕන මේ සූත්‍රයෙන් කියන්නේ කොයි කරුණ ටිකද කියන කාරණා. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක්ම දේශනා කළ දේ කියන දෙයක් තමයි විශේෂයෙන් ධම්මකතිකයා කියන කවුද කියලා. ධම්මකතිකයා කියන්නේ මේ ජරා මරණ වලින් නිදහස් වෙන්න මාර්ගය දේශනා කරන කෙනා කියලා. නැත්තම් කතිකෙක් වෙන්න පුළුවන්, ධර්ම කතිකෙක් වෙන්න බෑ. වෙන ඔක්කොම දේවල් කියලා අපට ධර්මාසනෙදී කතිකෙක් වෙන්න පුළුවන්. හැබැයි ධර්ම කතිකෙක් වෙන්න නම් එයා මේ දුක හටගන්නේ කොහොමද, දුකේ නිරෝධය කොහොමද කියන එක පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ දැනුත් දෝකිට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. මොකක්ද? දුකත් දුකේ නිදහස් වීමත් කියලා. වෙනත් විදිහකින් කියන දුක කියන්නේ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය, දුකේ නිරෝධය කියන්නේ දුක නිරෝධය සහ නිරෝධගාමී ප්‍රතිපදාව. කෙටියෙන් ගත්තොත් බුදුහාමර චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒ වගේම තවත් එකක් බුදුහම දේශනා කරනවා, සම්මාපටිපදාව හා මිච්ඡාපටිපදාව කියන්නේ මොකක්ද කියලා. එතකොට මිච්ඡාපටිපදාව කියලා කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මෙන්න මේ අපුඤ්ඤාභි සංඛාර විතරක් නෙවෙයි, පුඤ්ඤාභි සංඛාරත් ආනෙන්ජාභි සංඛාරත් මේ සකල විද සංස්කාර භවයේ සැරිසැරීමට හේතු වන කිසියම් සංස්කාරයක් රැස් කරනවා නම් ඒ සියලුම අංග එක පැත්තකට දාලා තියෙනවා මිච්ඡාපටිපදා විදියට. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං ආදි වශයෙන් මේ සංසාර චක්‍රය යන පැත්තට කරුණු දේශනා කරනවා, ඒක මිච්ඡාපටිපදා විදියට කියන්නේ. හැබැයි අර අපි කියන මිච්ඡා දිට්ඨි මට්ටමටම යන්නේ නැහැ. අර නියති මිත්‍යා දෘෂ්ටි මට්ටමට යන්නේ වරදවා තේරුම් ගන්න එපා. ඒකින් හේතුව තමයි මේ මාර්ගයේ ගියෝතින් අවසන් වන්නේ ජරා මරණය. බාපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ, ශෝක පරිදේය, දුක්ඛ දෝමනස්ස පායාස සම්භවන්තේ කියන පැත්තට යන නිසා තමයි ඒක මිච්ඡාපටිපදාව විදිහට සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරන සම්මාපටිපදාව කියන්නේ මොකක්ද කියලා. සම්මා පටිපදාව කියන්නේ අවිජ්ජායත්වේ වාසීසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදි වශයෙන් ගිහිල්ලා භව නිරෝධහ ජාති නිරෝධෝ ජාති නිරෝධහ ජරා මරණ ජාති නිරෝධහ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස නිරුද්ධන්ති කියලා මේ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් කරනවා. එතකොට බුදුහාමුදුරෝ මහා ප්‍රඥාවන්ත වගේම උන්වහන්සේ මහා කරුණාවන්තයි. ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තේ හැම කෙනාටම මේක එකපාර තේරුම් ගන්න බැරි බව. ඒ නිසා මුලදීම උන්වහන්සේ කලේ අපාගත වෙන්න සත්‍යයන් සුගතියේ පිහිටෙව්වා. කම්මසගත සම්මාදිටිට ගෙනල්ලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න කියලා යොමු කළා. අන්න එතෙන්ට ඉඳලා ඊළඟ පියවරට යන්න පුළුවන් අයට නිවන මඟ දේශනා කළා. එනිසා බුදුහාමුදුරු පින්කම් කරන්න එපා කියලා කිව්වේ නැහැ. මා පුඤ්ඤස්ස බහයි කියලා කිව්වා. කෙනට බය වෙන්න එපා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පින තමන් වෙතෙන්නේ නැහැ කියලා නැත්තම් පිනට අවමන් කරන්න එපා කියලා දේශනා කළා. එනිසා පින අවශ්‍යයි. පුඤ්ඤපාව පහින කියන එක දේශනා කළේ ඒක හිතලා පුඤ්ඤපාව ප්‍රහින කිරීමක් නෙවෙයි. රහත් භාවයට පත් වෙනත් එකම નિરાයාසින් වෙන ක්‍රියාදාමයක් තමයි එතන විස්තර කළේ කියලා. එහෙම නැතුව අපි මුලදින්ම පින් පව් දෙකම බැහැර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අන්තිමට පව් වලටම තමයි වැටෙන්නේ. පව් මේ කරන්නේ ආමන් දන් දෙන්නෙත් නැහැ, අම්මට තාත්තට සැලකන්නේත් නැහැ, බෝධි පූජා කියන්නෙත් නැහැ, බුදුන් වඳින්නෙත් නැහැ, ඔක්කොම කියලා හිත හිතියොත් අන්තිමට ඉතින් ලෝභ දේශ ටික හිත හිත තමයි ඉන්නේ. ඒ නිසා එහෙම දහමක් නෙවෙයි බුදුහමෝ දේශනා කරන්නේ. පුඤ්ඤපාව පහිනස කියන්නේ හිතලා කරන එකක් නෙවෙයි, ඒ කාර්යස්ථාන මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියට අවසානයේ පත්වන තත්ත්වය. අනිද්දේ තමයි අර අපි මුලින් සඳහන් කර අර ලෝභ දෝස ආදී අකුසල විතරක දුරු කරන මාවත විදියට ඒ හැම පියවරකදීම දේශනා කරන්නේ ආරස්තංගික මාර්ගය. එතකොට මේ සංසාර චක්‍රේ නිදහසන මාර්ගයටත් උන්වහන්සේ දේශනා කළේ ආරස්තංගික මාර්ගය. ඒකෙදි සම්මා දිට්ඨිය මුල් කාරණ විදියට යනවා. එතකොට අපි මේ ටිකෙන් ටික ධර්ම කරුණු සඳහන් කරන්නේ. එතකොට එහිදී මුල්ම කාරණේ තමයි දානය කියන එක. එතකොට සාමාන්‍යයෙන් අත්හැරීමෙන් පටන් අරන් ඒක ඊටාම මනවින් සිද්ධ කිරීම දක්වාම විස්තර කරනවා. එතකොට ආමිස දාන විතරක් නෙවෙයි ඊට පස්සේ අබේ දාන, ධම්ම දාන මට්ටමටත් යනවා. ඊට පස්සේ ආත්ම සුඛ පරිත්‍යාගයට පැත්තටත් යනවා. ඒ වගේ මේ දානේ මනවින් දීලා සක්කච්ඡන් දානන්දේති, සාත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති, අනපවිද්දන් දානන්දේති කියන දානේ වඩාත්ම සම්පූර්ණ දෙන ක්‍රමය සඳහන් කරනවා. සක්කච්ඡන් දානන්දේති මනවින් සකස් කළ තන් දෙන්නට ඕන. සාත්තන් දානන්දේති තමන්ගේ දෑතිම දන් දෙන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් දන් දෙන්නට ඕන. ජමත් දෙනකොට ගන්න කෙනාට ගෞරවයෙන් ඒක ලබන්න පුළුවන් විදිහට දෙන්නට ඕන. ආගමන දිට්ඨිකෝ දානන්දේති කම්පන අදහගෙන දන් දෙන්නට ඕන. ඊළඟ සඳහන් කරනවා අනපවිද්දන් දානන්දේති නිතර නිතර දානෙ පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ වේලාම සූත්‍රය. එතකොට අන්නේ විදිහට දානය පුරුදු කිරීමෙන් අපිට ලැබෙන ආනිසංසය තමයි ඒ ධර්මයේ දානෙ හරියට පුහුණු කරනවා නම් අපට කල්යාණ මිත්‍ර මුණ ගැහෙන්නට ඕන. මෙන්න මේක ඊටාම ලස්සනට ධර්මතර පැහැදිලි කරනවා. අපි දාහනේ මේ ක්වොලිටීස් වලින් නැතුව දුනොත් මොකද වෙන්නේ? දාහනේ අනිසංශ කිසියම් පමණකට ලබන්න පුළුවන්. හැබැයි දාහනේ දෙනකොට ලාභ ප්‍රයෝජන කීර්ති එනකොට ඒ පැත්තට ගිහිල්ලා ඒවට ආසා කර කර දන් දෙවි ඉන්නවා. ධර්මයේ පැත්තට යන්නේ නැහැ. ධර්මයේ පැත්තට යන්නේ මෙන්න මේ ක්වොලිටීස් එක දුනොත් එයා දන්නවා. එයා ලාභ ප්‍රයෝජන පස්ස යන කෙනෙක් නෙවෙයි. එයා හරියට දහම පැත්තට නැඹුරු වෙනවා. දානය දීගෙන යනකොට ඔන්න සන්ධියක් මන් සන්ධියක් හම්බ වෙනවා. ලාභ ප්‍රයෝජන කීර්ති හුඟක් එන්න ගන්නවා. ඒකට නැඹුරු නොවතින් ඒ පැත්තෙම ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අපට පන්සලේ හැම අංගයකටම බෝඩ් ගගහ ඉන්න වෙනවා. අහවලා පූජා කරා කිය කිය දාන ගෙවලට ගිහිල්ලා ඒකමයි කිය කිය ඉන්න වෙනවා. නමුත් අනිත් පැත්ත තියෙනවා එයා අයව බලන්නේ. එයා දුන්නනම් ඒක දීලා තමන් කල්යාණ මිත්‍රයේ පැත්තට ගිහිල්ලා ඔන්න ධර්මයේ ප්‍රයෝජන ගන්න. එතකොට දානෙ මෙන්න මේ පැත්තට යන්නට ඕන. ඊළඟ කාරණේ තමයි සීලය කියන එක. සීලය අපි සාමාන්‍ය ලෝක විවහාරයේ සමාජ සම්මතයේ විදියට සුචරිත සමාජයක් සඳහාප කායික වාචික සංවරය ඇති කර ගන්නවා. එහෙම ඇති කර ගන්න සීලය අපි ඊළඟ පියවරේදී සුගතිගාමි වීම සඳහා මාර්ගයක් කර ගන්නවා. සග්ගාරෝහණ සෝපානං අඤ්ඤං සීල සමන්කුතෝ ද්වාරං වාපන නිබ්බානං. මේ ආදිවාසී සඳහන් කරනවා සග්ගාරෝහණ සෝපානං. සෝපාන කියන්නේ ඉනිමගට. ස්වර්ගයට යන තියෙන ඉනිමගක් වගේ මේ සීලය කියන එක. ඒතර අන්නේ තෙන්දි පංචශීලයේ ප්‍රතිපදා බේස් කරගෙන අපි ඉන්නවා. ඒකත් තව තියෙන්නේ ගියාට පස්සේ සීලය. ඔන්න දැන් අපි මේ සඳහන් කරන්නේ දැන් දානය ගැනත් අපි කිව්වා. අනිත් ආගමිකය ඇති අපේ දානය අතර වෙනස. ඊළඟ සීලය ගත්තොත් සීලේ ගැඹුරුම සීලය තමයි මොකද්ද? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කතාව. ඒ කියන්නේ අර පටිසම්පාදයේ දැනුමත් එක්ක දිවන සීලය. ඒ කියන්නේ අර ඇත නැත කියන අන්ත දෙක. නැත්තම් සාස්වත උච්ඡේද කියන අන්ත දෙකෙන් දුර වෙලා. ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන මෙන්න මේ පටිසම්පාදයේ න්‍යාය තුල ඉඳලා ලබන අවබෝධයත් එක්ක ඇති කර ගන්නව සීලය. එතකොට බුදුදහමේ ත්‍රිකෝටික බව බැහැර කළා තියෙනවා. ඇත නැත කියන අන්ත දෙක බැහැර කළා තියෙනවා. ත්‍රිකෝටික විතරක් නෙවෙයි බුදුදහමේ චතුකෝටිකවත් බැහැර කළා තියෙනවා. ලෝකේ ප්‍රධාන වශයෙන් අන්ත දෙකක් තියෙනවා. එක ඇත කියලා කියන එක නැත කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ඇත නැත ඇත්තේද නැත නැත්තේද නැත ඇත සහ නැත. මේ ආදි වශයෙන් ලෝකේ අන්ත හතරක් තියෙනවා. මේ අන්ත හතරම බුදුදහමෙන් බැහැර වෙනවා. ඒ හතරම බැහැර වෙන දර්ශනය තමයි මොකද්ද? පරිසම්පාද දර්ශනය. මේ හේතු ටික ඇති කල්ලි මේක තියෙනවා. හේතු නැතිවීම නිරෝධයට පත් වෙනවා. එතකොට දැන් මේ શબ્දය ගත්තොත් මේ શબ્දේ ඇත කියන්නේත් නැහැ නැති කියන්නේත් නැහැ. ඇත කිව්වොත් මොකක්ද වෙන්නේ? එහෙනම් දිගටම තියෙන එකක් වෙනවා. නැත කිව්වොත් ආයි අපිට පේන්න බැරි වෙනවනේ මේක. එතකොට මේක දිගට තියෙන හේකුත් නෙවෙයි, නැති දෙයක්ුත් නෙවෙයි. හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒ වගේම තියෙන ඉතාම සියුම් කාරණේ තමයි හේතු වලින් ඇතිවන ඵලය එක හේතුවකටවත් අයිති නැහැ. චක්කුංච පටිච්ච රූපේච උපාජිත චක්කු විඤ්ඤාණං කියන වට්ටමෙන් ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා සම්පස්සය හට ගන්නවා. ඒකෙන් තමයි දැනුමක් එනවා. ඒ දැනුම ඇහැටවත් රූපයටවත් චක්කු විඤ්ඤාණයටවත් චක්කු සම්පස්සයටවත් රූප සංඥාවටවත් මේ කිසිම දෙයකට අයිති නැහැ. හේතු නැත්නම් ඵලය හටගන්නේත් නැහැ. හැබැයි ඵලය කිසිදු හේතුවකට අයිති නැහැ. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන සියුම් ලක්ෂණය. දැන් මේ විශේෂත්වයන් ටික තමයි අපි පස්සේ තව කතා කරනවා. මේවා එක එක න්‍යාය වලින් අපි කතා කරන මේ මුලින් බේස් එක මේ කියන්නේ ඔක්කොම ටික එක තැනකට සමරස් කරන්නේ මේ ටික අපි කියන්නේ. මේ හැම එකෙම වහන්සේට ගැටලු ඇති වෙයි. නමුත් මේක බේස් කරගෙන තමයි අපි ඉදිරියට ද්වේතාවයේ පරිසම්පාදීමේ ඔක්කොම වෙනම අපි මාතෘකා විදිහට කතා කරනවා පස්සේ. ඒ නිසා මේක තේරෙන්නේ නැහැ කියලා ගැටලුවක් ඇති කරගන්න එපා. මෙහෙම මේ වපසරියක් තියෙනවා කියලා අපි මුලින්ම කතා කරන්නේ අපිට ඊට පස්සේ එක එක පැතිවලට යන පහසුම එක එක මාතෘකා අරගෙන. එතකොට අපි ඉදිරියට කතා කරන සියලු මාතෘකා මේක තැනකට ගන්න යන්නේ උත්සාහ කරන්නේ. මේක සමරියක් වගේ. ඒ නිසා සමරියදී ඔක්කොම නොතේරෙන්න පුළුවන්. කමක් නැහැ. ඒක බය වෙන්න එපායි. ඒ වගේම මේකත් ඔබ වහන්සේට නැවත අහන්න පහසුකම් තියෙනවා. අපි ඉදිරියට ඒක පහසුකම් ටික දෙනවා. ඒ නිසා එතකොට මෙන්න මේක තමයි බුදුදහමෙහි පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගිහිල්ලා පළමුවම ධර්ම දේශනාවේ සඳහන් කළේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝක උදපාදී වශයෙන් මට පෙර නොයසු විරු ධම්මසක් පහළ වුණා කියලා. I realized I discovered something that I had never heard. මීට පෙර නොයසු විරු ධමයක් මට පහළ වුණා කියලා. එතකොට අන්නේ දර්ශනීය වෙනත් ඒවත් එක සමාන නැහැ. ඊට වඩා සියුම් දෙයක් උන්වහන්සේ තේරුම් ගත්තා. එතකොට දැන් බලන්න දැන් අපි බොහෝ විට දුක කියලා හිතන් ඉන්නේ ලෙඩවීම මහලුවීම ආදී දේවල් දුකයි කියලා නේද? ඒවත් ධම්මචක්ක සූත්‍රෙම දැක් වෙනවා. නමුත් ගැඹුරට ගියාට පස්සේ ඊට වඩා සියුම් දෙයක් උන්වහන්සේ තේරුම් ගත්තා. මේ ප්‍රකාශයත් එක්ක අපිට ඉතාම පැහැදිලි. ඇයි ඒ? එදා බුදුසත්යන් වහන්සේ බුදු වෙන්න කලින් අර චන්නැමතියගෙන් ලෙඩවීම මහලුවීම මරණ ආදී දැනගෙන තිබුණේ. ඒතකොට ඒකම නෙවෙයි නැවත මේ තේරුම් ගත්තේ. ඊට වඩා ගැඹුරු දෙයක්. ඒකට හේතු වන පදනමත් එක්ක ගැඹුරු සියුම් දෙයක් උන්වහන්සේ තේරුම් ගත්තා. අන්න ඒ දේ තමයි උන්වහන්සේ මේ අපට පැහැදිලි කරන්න උත්සාහ කළා. ඉතින් ඒක අපි විවිධ න්‍යායවලින් ඉදිරිදී පැහැදිලි කරනවා. එතකොට සීලය කියන එක මෙන්න මේ දර්ශනය ඇති වුණාට පස්සේ, ඒ කියන්නේ ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ මොහොතේ බාහිර පේන රූපේ මන් දකින්නේ කියලා හිතුවොතින් මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණ. නැත්තම් මම මේ වෙලාවේ ඇහැට රූපයක් දකිනවා නම්, කනට ශබ්දයක් අහනවා නම්, නාසයට ගඳ සුවඳක් විඳිනවා නම්, ඒව කලින් තිබුණු එක, කලින් ඒක තිබුණා, මම මේක මේ වෙලාවේ විඳිනවා, මං ස්පර්ශ කරනවා, මං ස්පර්ශ කරාට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියන කාරණේ. ඒතර මේක සම්මුති සත්‍යનો මේක හරි. නමුත් පරමාර්ථ සත්‍යයට ගියෝතින්, ගැඹුරු සත්‍යයට ගියෝතින් එතෙන්දි මේක මේ தත්ත්වය වෙනස් සම්පූර්ණයි. ඇස කියන එකත් මේ මොහොතේ පහළ වෙන දෙයක්. රූපයේ සම්බන්ධ වෙන්නේ ඇස තියෙන තැන. රූපේවත් ඇහැවත් දෙකම වෙන් කරන්න බෑ. ඇහැ පහළ වීමත් සමගම තමයි රූපය පහළ වෙන්නේ. ඒත් එක්ක විඥාන ආදී මේ හේතු ටික වර්තමාන මොහොතේ හට ගන්න දේවල් විදිහට සැලකෙනවා. එතකොට මේ සියලුම දේවල් ලක්ෂණය තමයි අහුත්වා සම්බුද්ධං හුත්වා නබවෙච්චති. ඒ කියන්නේ පෙර නොතිබේ හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒතකොට සීලොම දේවල ලක්ෂණය මේකයි. දැන් මේ කියන පරමාර්ථ සත්‍ය වරදවා තේරුම් ගන්න එපා. දැන් අපි ගිය ආත්ම භාවයේ හිටියා, මේ ආත්ම භාවයේ ඉන්නවා, ඊළඟ ආත්ම භාවයට යනවා, ඒක තමයි මේ කියන්නේ. මෙන්න මේ ඊට වඩා සියුම් දර්ශනයක් මේ කියන්නේ. අර ගිය ආත්මේ තිබුණා, මේ ආත්මේ තියෙනවා, ඊළඟ ඉන්නවා කියන කේන්දරගෙන අපිට පින්කම් කළ සුගතියට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණා දේශනා කළා තියෙනවා. ඒ දේශනා කලේ සාමාන්‍ය මිනිසුන් පින්කම් කරගන්න සහ මේ දර්ශනය දේශනා කරද්දී දර්ශනයෙන් විතරක් ගනුදෙනු කරන්න බෑ. ලෝක විවහාර තුල ඉන්නට ඕන ඒක. දැන් සරුවත් හාඳුර වෙනකොට, මුගලන් හාඳුර වෙනකොට, ආනන්ද හාඳුර වෙනකොට මෙන්න පඤ්චස්කන්ධයක් එනවා කියවට මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේද? ඒ නිසා මේ මොග්ගලාන, මේ සාරිපුත්ත, මේ ආනන්ද කියලා විවහාර කළා තියෙනවා. ඕ සම්මුතිය තුල සම්මුතිය බැහැර කළා නැහැ. ඒ සම්මුතිය අපි බැහැර කළොත් අපිට මේ ලෝකේ ගනුදෙනු කරන්න බැරි වෙනවා. හැබැයි සම්මුතිය තුලේ ගනුදෙනු කරාට නුවණින් වෙනම ඉහළ ස්තරයක ඉඳගෙන තමයි මේ ගනුදෙනුව කරේ උන්වහන්සේ. එතකොට මෙන්න මේ ඇස ආදී ඉන්ද්‍රිය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන මෙන්න මේ දර්ශනීය තේරුම් ගත්තට පස්සේ මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව ලැබුණාට පස්සේ තමයි ඔව් ඇත්තටම අරසිංහ මාර්ගයට බැසගන්නේ. අන්නේ අරසිංහ මාර්ගයේ තමයි මේ සීලය තියෙන්නේ. අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලින් ආරම්භ වුණාට පස්සේ එයා ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිතෙ එනවා. අන්න ඒක තමයි සීලය කියලා කියන්නේ. එතකොට අන්නේ සීලෙට බරක් නැහැ. ඔහුට ඒක මේ ගමනට පහසුවක් වෙනවා. සාමාන්‍ය අපි සීලය රකින්නකොට අපට අමාරුයි ටිකක්. අපි අමාරුවෙන් වගේ රකින්නේ නැගනේ. නමුත් මේ දර්ශනය ආවට පස්සේ දර්ශනය ගැන විශ්වාසය ශ්‍රද්ධාව කඩගත්තට පස්සේ තමයි ඉක්මනට මොනේ මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ දුකෙන් නිදහස් වෙන ගමනට අපට මේ සීලය කරදරයක් වෙන්නේ නැහැ. එතකොට අපි ලොකු ගමනක් ෆ්ලයිට් එකක යනවා නම් ෆ්ලයිට් එක අපි ඉන්න තැනට එන්නේ අපි එදෙට යනවා. එතකොට අපි ලොකු ගමනක් හිතේ තියාන සතුටෙන් දැන් ඒ ගමන යනවා නම් අපට ඉන්න තැන ඉඳලා එයාපෝට් එකට යන එක අපට කරදරයක් නෙවෙයි ඇත්තෙන්. අපි ඒකට කාටවත් දොස් කියන අනේ මම මේ ටිකේ වාහනේ යන්න ඕනේ එහෙම කීකේ අපි කවදවත් යන්නේ නැනේ නේ. ඒ ටික කීයක් හරි දීලා කොහමද හිතාම සතුටින් හිතේ යන්නේ. ඒක යන්නේ හරි ඊළඟ පියවර හිතේ තියාගෙන ඒක. අන්න ඒ වගේම තමයි අපි මේ ගැන විශ්වාසය කියන්නේ නිවන් දකින්න නම් අවශ්‍ය වෙන්නේ සමාධි ප්‍රඥා දෙක, සමති දර්ශනා දෙක. ඒකට එකපාර යන්න බෑ. ඒකට යන්න නම් මේ සීලෙ ඉන්න ඕනේ කියන මේ අවබෝධය ලැබුණට පස්සේ අපි ඉතාම ගෞරවයෙන් සතුටෙන් ආසාවෙන්ම තමයි සීලය ආරක්ෂා කරන්නේ. එතකොට මෙන්න මේ සීලය තමයි බුදුදහමෙන් අගය කරන්නේ. එතකොට කර්මය ගත්තා. දැන් අපි මේ බුදුදහම එක එක සංකල්ප ගැඹුරට යන විදිහේ සාකච්ඡා කරන්නේ. එකක් දානය ගැන අපි කිව්වා, සීලය ගැන කිව්වා, ඊට පස්සේ කර්මය ගැන. දැන් එකල බාහිර ජන සමාජයේ තිමිච්ච දේවල් දැන් මිනිස්සුන්ට අපෙන් අහන්න පුළුවන් නේ. අපි කලින් සාකච්ඡා කළේ දැන් මේ දේවල් එක එක ආගම්වල තිබ්බ නේද කියලා. එතකොට එහෙම තියෙන හේතු වෙච්ච කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ දහම කරුණෝ ඉතාම දීර්ඝ කාලයක් සමාජය ආවා. සමාජන කොට අතීත ශාස්ත්‍රෝගේවත් යම් යම් විදිය කොටස් ඉතුරු වෙමින් තිබ්බා. එහෙම එක තැනක් තමයි මාගන්ධිය කියන සූත්‍රය. මාගන්ධිය සූත්‍රයේ ගාථාවක් තියෙනවා, ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විස්සාස පරවාඥාති නිබ්බාන පරමං සුඛං කියලා. ඒ වගේමයි ආලෝක සූත්‍රයේ ආරම්භ යක්ෂයන් ප්‍රශ්න. කිංසූද විත්තම් පුරිසං සෙට්ටං ආදිවාසීන්. ඒතර විශේෂයෙන් මේ මාගන්ධිය සූත්‍රයේන ගාථාව අතීත බුදුරුවන්ගෙන් ක්‍රමානුකූලව ආපු ගාථාවක් කියලා කියන්නේ. හැබැයි එනකොට මුල් තේරුම වෙනස් වෙලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභා කියලා කියනකොට බුදුහාමුදුරුවෝ අහනවා, ඔබ මේ ගාථාව කියන ආරෝග්‍ය පරමාලාභා කියන මොකද්ද නිරෝගී භාවය කියලා අහනවා. එයා අත ලොකු දික් කළා කියනවා, ආ මෙන්න නිරෝගී භාවය කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ නෑ මාගන්ධිය, ඕක නෙමෙයි යෝගී කියන අදහස. ඔයි ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ මේ මානසික රාග දෝෂ මොහ වලින් නිරෝගී වීම කියන එක. එතකොට අද බොහෝ වෙලට අපි විවහාර කරන්නේ රෝහල් වලක් ගහලා තියෙන ආරෝග්‍ය පරමාලාභා කියලා නේද? ඇතැම් මේ කාරණේ මා සඳහන් කළේ මේ යෝගී ප්‍රාථමික අදහස් තියෙනවා. නමුත් ගැඹුරට ගියන පස්සේ බුදුදහමේ ඊට වඩා ඉහළ අර්ථයක් තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. එතකොට කර්මය ගත්තත් විශේෂයෙන් කර්මය එදා බාහිර ජන සමාජයේ බොහෝ දෙනා තේරුම් ගන්න තිබුණා. චුල්ලකම විභංග සූත්‍රයේ බුදුහාම දේශනා කළා ඊළඟට මහා කම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. මහා කම විභංග සූත්‍රය ඔබහන්සල කියවන්න මේ බුදුදහමේ තියෙන යම් යම් සුවිශේෂී කාරණා කියන ස්ථානයක්. ඒ සූත්‍රයේ දැක්වෙනවා වෙනත් ආගම් වල ඉන්නව හිත දියුණු කරපු අය, ධ්‍යාන ලැබුව අය විතරක් නෙවෙයි අභිඥා ලැබුව අය ඉන්නවා. මේ අභිඥා ලැබපු අය දකිනවා සමහර ඉන්නවා කුසල දහම් කරලා සුගතිගාමි වෙනවා. පින්කම් කළා ඒගයිත්‍ය සමරදී අයිතිහා බලනකොට පින්කම් කරන්නේ මෙන සුගතියට යනවා. එතකොට මෙයා ඒකාන්ත දෘෂ්ටියකට එනවා, යම් කිසි කෙනෙක් පිනක් කරෝතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඒගොල්ලන් අභිඥාවෙලුනොත් බලනවා. මේ මැරිච්ච කෙනා ඉපදෙන තැනත් ඒගොල්ලන්ට පුබ්බේ නිවාසාංශ ඥානය ආදී තියෙනවා. චතුපාද ඥානය ආදී තියෙනවා. අන්නේ ඥාන වලින් බලනකොට දකිනවා පින්කම් කරන කෙනා ඕන්න සුගතිගාමි වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් පිනක් කරෝතින් අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියලා අන්තිකට යනවා. ඒක කට්ටිය. ඒ වගේම සමහර කුසල් කරන අය ඉන්නවා, කුසල් කරලා ඉඳලා අවසාන මොහොතේ සිදුවන යම් කිසි අකුසලයකින් නැත්නම් අතීත කර්ම වල බලපෑම නිසා පින්කම් කර කර හිටියට මේ කෙනා මරණයෙන් පස්සේ දුගතිගාමි වෙනවා. එතකොට දුගතිගාමි වෙන ඇදීහා බලලා මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අභිඥාලාභී කෙනෙක් මතයකට එනවා පින්කම් කරාට වැඩ නැහැ, පින්කම් කරන එක නම් දුගතිගාමි වෙනවා. ඒ වගේම සමහර වෙන අකුසල කරන අය ජීවිත කාලෙම අකුසල කරගෙන එනවා, ඒ අකුසලේ ආදීන විදියට දුගතිගාමි වෙනවා. මේකත් මේ අභිඥා තියෙන කෙනාම බලනවා. බලලා තවත් කෙනෙක් ඒකාන්ත දෘෂ්ටියකට එනවා අකුසල කරන කෙනා අනිවාර්යයෙන්ම දුගතිගාමි වෙනවා කියලා. අනිත්‍ය ඔක්කොම බොරුයි. ඉත මේව සත්‍ය මොගමඤ්ඤ කියන්නේ මේකයි. මේකමයි අනිත්‍ය ඔක්කොම අසත්‍යයි. ඒ වගේම සමහරවිට අකුසල කර කර ඉඳලා ඇවිල්ලා අන්තිම මොහොතේ කාලේ අන්තිම කාලේ සම්මාදී තිරේ වෙලා එතෙමඩ කුසල කරගන්න එක. දැන් අපි දන්නේ වගේ බෞද්ධ සාහිත්‍ය කතා හුඟක් තියෙනවනේ. එතකොට මෙයා දකින්නේ අර අන්තිම මොහොතේ කෙනෙමෙයි මෙයා බලන්නේ. මෙයා බලන්නේ අර ජීවිතේ වැඩිපුර කාලයක් තිබෙච්ච එකයි බලන්නේ. බලල මෙයා මතයකට එනවා පව් කරාට කමන්නේ, පව් කරන කෙනත් සුගතිගාමි වෙනවා කියලා. අන්තිම කාලේ වෙනකම්. ඔව් අන්තිම කාලේක දැකේ නැතුව අර වැඩිපුර කාලයක් අකුසල කරපු එක දැකලා අකුසල කරපු කෙනා සුගතිගාමී වෙනවා දැකලා කියනවා අකුසල කරයි කියලා බය වෙන දෙයක් නැහැ, අකුසල කරපු අය සුගතිගාමී වෙනවා කියලා මතකෙට එනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම මේ දුෂ්පිටෙන්නේ නැහැ කියලා. මේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියලා මේ අභිඥාලාභී කෙනෙක් කිව්වත් මෙයාට වැරදිලි මේ තියෙන්නේ. මම එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ? මට මහා කම්ම විභංගේ ඥානෙ තියෙන්නේ. සාමාන්‍ය කම්මස්සකතා ඥානෙ ඉක්මෝල ගියපු මේ කර්මශීල කෙනෙක් අචින්තනීය දෙයක් කියන්නේ ඒකයි. මේක බුදුවරයෙකුට විතරක් ගෝචර වෙන විෂයක් මේක. කර්ම විෂය, බුද්ධ විෂය, ඥාන විෂය, මේ ආදී විෂයන් තියෙනවා, සබ්ජෙක්ට්ස් තියෙනවා. ඒවා සරුවත් හාමුදුරන්ට අන්සර් වලින් කෙලවට යන බැරි වුණා. ඒතකොට බුදුහාමුදුරනේ මේ ඥානය තියෙන නිසා බුදුහාමුදුරෝ අකුසල් කරන කෙනෙක් දිහා බලලා ඒකාන්තිකව මෙන්නේ නැහැ, අනිවාර්යෙන් දුගති ගාමිනවා කියලා කියන්නේ නැහැ. පස්පව් කරනකොට දුගති ගාමිනවා කියලා කියනවා, කිව්වට අනිවාර්යෙන්ම වෙනවා කියලා කියන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන්, නැවෙන්නත් පුළුවන්. වෙන වෙන ඥාන තියෙනවා. සූසි ප්‍රත්‍යවල එක එක ප්‍රත්‍ය බලපාලා මේ ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒකාන්තව කියපු ඒවා තියෙනවා. යම් කිසි කෙනෙක් ආනන්තාරේ කර්ම කරා නම්, යම් කිසි කෙනෙක් නියති මිත්‍ය අදෘෂ්ටි ඉන්නව නම්, මේ කරුණු හය අනිවාර්යයෙන්ම උපජ්ජ වේදෙනි වශයෙන් ඊළඟ ආත්මෙ දුක తీරනවා කියලා කියලා තියෙනවා. ඒ වේකාංශිකව තියෙනවා. නමුත් මෙන්න මේ ඊට වඩා සරල මට්ටමේදී මේ කර්මය ගැන ඒකාංශික මතවාදයට බුදුහාමුදුරු අවිල නැහැ. බලන්න මේ කර්මය ගැන බුදුහාමුදුරුවන් දෙන අවබෝධය. එනිසා මෙන්න මේව තමයි අපි සියුම තේරුම් ගන්න ඕන කාරණා. එතකොට දානය ගැන කොහොමද වෙනස? සීලය ගැන වෙනස කොහොමද? නැත්නම් කර්මය ගැන වෙනස කොහොමද? නැවත ඉපදීම ගැන තියෙන වෙනස කොහොමද? සහ විශේෂයෙන් ප්‍රඥාව ගැන තියෙන වෙනස කොහොමද කියන්නේ? සාමාන්‍ය ලෝකයේ ප්‍රඥාව කියලා කියන්නේ සාමාන්‍ය කම්මසකට සම්මාදිටිය ගැන තියෙන දැනුම. නමුත් බුදුදහමේ ප්‍රඥාව කියන්නේ ඊට වඩා සියුම් එකක්. මේ හේතුඵල ධම ඇසට රූපයක් දකිනකොට මොකද වෙන්නේ? ඇස රූපය චක්කු විඥාන ආදී මේ කාරණා විපාක මට්ටමේදී හට ගන්නවා, හටගෙන එතනම නිරුද්ධ වෙනවා. එතකොට ඇසින් රූපයක් දකිනවා කියන්නේ ඇස රූපය චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන මේ ආදී හේතු ගානක් ඇතුව මුල් විපාක මට්ටමේදී එක හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙල ඊට පස්සේ මොහොත විදියට මනෝ ධාතු කියන අවස්ථාවක් තියෙනවා. ඒකත් විපාක අවස්ථාවක්. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඒකත් විපාක මට්ටමේ අවස්ථාවක්. මේ විතාම ශනික වේගවත් යන්නේ. ඊට පස්සේ ඒක බේස් කරගෙන සංඥා වේදනා දෙකක් හට ගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක වර්තමාන මන ආයතනයේට අර සංඥා වේදනා දෙක ධර්මාලම්බන විදියට ගෝචර වෙලා මනෝ විඥානයක් පහළ වෙනවා. අන්නේ මනෝ විඥාන අවස්ථාවෙන් තමයි අපි යමක් තේරුම් ගන්නේ. දැන් අපට හිතෙන අපි තේරුම් ගන්න යමක් චක්කු විඥාණයෙන්, සෝත විඥාණයෙන්, ගහන විඥාණයෙන් කියලානේ. ඒකෙන් ප්‍රයිමරි නොලෙජ් එක ලැබෙනවා. ඇසෙන් තමයි වර්ණ රූපය ගන්නෙ, කනෙන් තමයි ශබ්ද රූපය ගන්නෙ. හැබැයි ශබ්දය හඳුනා ගන්න මොහොත වෙන විට ඒ වර්ණය මේකයි, මේ පාටයි, මේක පොතක්, මේක උසයි, පළලයි කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මනෝ විඥාණය. එනිසා සඳහන් කළ තියෙන්නේ න පංචෙහි විඥානෙහි කිංච ධම්මං පටිවිජානාති අඤ්ඤතර අබිනිපාත මත්තා කියලා. පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් සපුරා තේරුම් ගන්න බෑ. සියලුම දේවල් තේරුම් ගන්නේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුය විඤ්ඤායි. ତେଣୁ පංච විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන එකෙන් යමක් සම්පූර්ණ තේරුම් ගන්න බෑ. ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒක නිතරම තේරුම් ගන්නේ ඒක නිරුදුනට පස්සේ මනෝ විඥාන. මනෝ විඥානෙන් එක තේරුම් ගන්නකොට ලක්ෂණය තමයි අර ඒකට බේස් වෙච්ච, පදනම් වෙච්ච අර මුල් ආයතන ටික සම්පූර්ණයෙන්ම මුල් ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා කියන්නේ. මෙන්න මේක තමයි අපි සුතමේ ඥාන විදිහට ලබා ගන්න ඕන. බලන්න ඒක තත්පර දෙකක් මේක හිතන්න. මේ රූපේ මන් තේරුම් ගන්නකොට මනෝ විඥාණයෙන් තේරුම් ගන්නේ මුල් ටික නිරුද්ධ වෙලා මේ මානසික පැත්තෙන් තීරුම් ගන්නේ මනංච පරිච්ඡ ධම්මේ චුප්පජිද කියන මට්ටමින් තීරුම් ගන්නේ කියලා දකින මොහොත බලන්න. කොච්චර සහැලුවක් හටගන්නවද කියලා. යම් කිසි කෙනෙක් බනිනකොට අපිට මේක ශනිකව මේ මොහොතින් පුළුවන් නම් මේ දර්ශනයත් එක්ක බලන්න කොයිතරම් දුක් ටිකකින් අපිට නිදහස් වෙන්න පුළුවන්ද. එතකොට මෙන්න මේක තමයි ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට මේක දර්ශනයක්. මේ දර්ශනය ලැබිච්ච ගමම ඊට පස්සේ මේක විෂන් එක. විෂන් එක ලැබිච්ච ගමම ප්‍රැක්ටිස් එක. මොකද ප්‍රැක්ටිස් එක කියන්නේ? සීල සමාධි ප්‍රඥා නැත්නම් ආරෂ්ණික මාර්ගය නැත්නම් සතිපට්ඨාන. Vision is first then mission. Vision without mission is useless. Mission without vision is blind. දර්ශනයක් නොමැති භාවිතය අන්ධයි. භාවිතයක් නොමැති දර්ශනය නිෂ්ඵලයි. එනිසා තමයි බුදුදහමේ ආරම්භයේදීම කියන්නේ ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅඥානතෝ නොඅපස්සතෝ කියලා. මහණෙනි මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයන්ගේ ශේවීම දේශනා කරන්නයි කියලා. But it says, monks, I proclaim the liberation for those who know the path, who see the path. එතකොට මේ දර්ශනයේ ඇතුව තමයි සම්පූර්ණම ගමනම යන්නේ. එතකොට මෙන්න මේක හිතට ආවට පස්සේ ඇත්තටම මෙතෙන්ට අපි විශ්වාසය ඇති කරගත්තනම් අපේ සමස්ත ජීවිතයම මේකට අදාළව අපි ක්‍රියාත්මක වෙන උත්සාහ කරනවා. ඒකට හේතුව අපට ඕනම මොහොතක දුකක් එනවා නම් ඉන්නේ අපි දන්නවා මෙන්න මේ දර්ශනයෙන් සහ ඒ දර්ශනයට අදාළ වූ සතිපට්ඨාණයෙන් බැහැර වෙච්ච මොහොතකයි අපට හෙන් දකින්න රූපය කනෙන් අහන ශබ්දය ආදී මේ දේවල්නේ අපට දුක් වෙන්නේ මෙන්න මේ දර්ශනයෙන් සහ භාවිතයෙන් අයින් වෙච්ච මොහොතේ කියන එක අපි දන්නවා. එතකොට බුදුහාම මෙන්න මේකයි දේශනා කරන්නේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා තමන්ගේ පියාගේ ගෝචර විශේෂයි හැසිරෙන කියලා. මොකන්ද පියාගේ ഘോഷර විශ්ය කියලා කියන්නේ සතිපට්ඨාන. එතකොට ධර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ වර්තමාන මොහොතේ අපව ජීවත් කරන්නේ. මෙන්න මේක තමයි සතුට විඳින ක්‍රමය. මෙතෙන්ට එනකන් අපි සතුට හොයාගෙන යන නිසා සතුට විඳින්නේ නැහැ. අපේ ජීවිත කාලයම පුරාම කරන්නේ සතුට හොයාගෙන යනයි. ඒ සතුට කවදාත් එන්නේ නැහැ. එනිසානේ අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. එතකොට අපි මුළු ජීවිත කාලයක්ම කරන්නේ සතුට හොයාගෙන යන එකෙන්. අන්නේ සතුට හොයාගෙන යන එක නතර කළා සතුට විඳින්න පටන් ගන්නෙ සන්තුට්ටි පරමන්දනන් කියපු විදිහට මෙන්න වර්තමානයේ තුලට එන එක. අන්නේ වර්තමානයේ තුල ජීවත් කරන ප්‍රතිපදාව තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මාවත තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ විදිහට අපට දේශනා කළේ. අන්න එතෙන්දී අපේ තේරුම් ගත යුතු කාරණා ගණනාවක් තියෙනවා. මේ දේශනාවලදී අපට නිතරම හමු වෙන වචන ටිකක් තියෙනවා. ඒ තමයි මේ පඤ්චස්කන්ධයට භාවිත කරන වචන ටික. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. මේක ඊටාම වැදගත් කාරණයක් නේද? මේක ඊටාම සියුම් කාරණයක්. මෙන්න මෙතෙන්ට අපි දක්ෂුනොතින් අපි හැම තැනදීම දක්ෂයි. මොකද ඒකට හේතුව මේ වචන පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන මෙන්න මේ කාරණා කර්මදායාදය නැත්තම් විපාක මට්ටමේ කියන ඒවාත් කියනවා. අවිද්‍යාව මුසු වෙලා අර අවිද්‍යාපත්‍ය සංඛාරය යන එකේ විඥාන ආදී කාරණාත් කියනවා. ඊළඟට ප්‍රඥාව වඩන අවස්ථාවේදී ස්කන්ධ ගැනත් කියනවා. ඒ ධර්ම මාර්ගයේ වඩලා නිවන් දැකපු කෙනාගේ ස්කන්ධ ගැනත් කියනවා. එතකොට විඥානං කියන පදය ගත්තත්, වේදනා කියන පදය ගත්තත්, සංඥාව කියන පදය ගත්තත් කියන කොටම අපි දැනගන්න ඕන මේක කොතන තැන එන එකද මේ කියන්නේ. එතකොට දැන් උදාහරණයක් වශයෙන් එක තැනක කියනවා විඥානය ප්‍රබස්සරය කියලා. නැත්තම් ප්‍රබස්සර මිදම් බෙකේ චිත්තං කියලා කියනවා. එක තැනක තියෙනවා මායූපමංච විඥානං කියලා. එක තැනක කියනවා විඥානය ප්‍රඥාව එකට යනවා කියලා. එක තැනක කියනවා විඥානේ බැහැර කරන්න කියලා. මේ අධිකාරණ කියනවා. එතකොට මෙන්න මෙතින්දී අපි දක්ෂ වෙන ඕන මේ කියන විඥානය කොතන ස්ථානගත වෙනද විඥානය. නැත්නම් සංඥාව. එක තැනක කියනවා මරිචි උපමා සංඥා කියලා. එක තැනක කියනවා සංඥාව පිරිසිදුයි කියලා. කුසලයකට අකුසලයක් නෙවෙයි කියලා. එක තැනක සංඥාව කියනවා පටිසම්පාදින කාරණයක් විදිහට සංඥාව කියනවා. එක තැනක කියනවා සංඥා දස සංඥා වඩන්න කියලා. එතකොට මෙන්න මේ වෙනස දැනගත්තොත් තමයි අපි ඊට හරියට කෙනෙක් කියවම උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කෙනෙක් අහනවා හාමුදුරනේ සංඥා හා මරිචූපමා සංඥා සංඥා මිරිගුවක් වගේ. සංඥාව නිසා තමයි අපිට මේ සංඥා විපලාසය තමයි ඔක්කොම දුක් විඳින වෙන්නේ. එහෙනම් හාමුදුරනේ ගිරමානන්ද සූත්‍රයේ තියෙන සංඥා වඩන්න කියලා. ඇයි එහෙම කියලා තියෙන්නේ? මේක මිරිගුවක් නම් මේක විපල්ලාසයක් නම් මේක දුකට හේතුවක් නම් ඇයි වඩන්නේ කියලා තියෙන්නේ කියලා අපේ නාවේ. දැන් අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනබිරස සංඥා, සම්බ සංඛාරයේ අනිච්ච සංඥා, ආනාපාන සති මේව වඩන්නේ කියලා තියෙන්නේ. විඥානයත් එහෙමයි. එක තැනක තියෙන විඥානයේ මිරිගුවක් වගේ කියලා, එක තැනක තියෙන විඥානයේ ප්‍රභාසරයයි කියලා, එක තැනක විඥානයේ පරිසම්පාදියංගයක් විදිහට තියෙනවා, එක තැනක කියන විඥානයේ ප්‍රඥාවත් එකට යනවා කියලා චුල වේදාල සූත්‍රය. මෙන්න මේ හැකියාව අපිට ඇති වෙන්නේ අපේ චතුරාර්ය සත්‍ය දැනගත්තොත්. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එකේ මේ වචන හතර පාඩම් කරගන්න පුළුවන්. මීට වඩා ගැඹුරු තේරුමක් මේක තියෙනවා. එතකොට ඇත්තටම දුක්ඛ සත්‍ය කියන්නේ අපට අර ලැබෙන මුල්ම අත්දැකීම සහ ඒ අත්දැකීම බේස් කරගෙන අපි අවිද්‍යාවෙන් ගන්න එක දෙකටම දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඊළඟට සමුදය සත්‍ය කියන්නේ අන්නේ හටගත් ස්කන්ධ පංචකයට ආසා කිරීම. එතකොට නිරෝධ සත්‍ය කියන්නේ ඒ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කිරීම. මාර්ග සත්‍ය කියන්නේ අන්න ඒක දුරු කරන මාවත. විඥානයේ ප්‍රභාසරය කියන්නේ මොකද්ද? අර දුක්ඛ සත්‍ය නැත්නම් විපාක මට්ටමේ තියෙන විඥානය තමයි මේ ප්‍රභාසරය කියලා කියන්නේ. ඒක නිරුද්ධ වුණාට පස්සේ අපේ චක්කු විඥාන ආදී අරගෙන ඉන්නව නම් අවිද්‍යා සාගතව අන්න ඒකට තමයි මායූප මංච විඥානං විඥාන මායාවක්. අන්නේ විඥානය තමයි අපට හිතට පීඩාගෙන දෙන්නේ. ඒ වගේම විඥානයක් තියෙනවා අපි ධර්ම මාර්ගයේ වඩනකොට චිත්ත චෛතසික කියන එක ගැන සඳහන් කරන්නේ ඒකෝපාද නිරෝධංච ඒකාලම්බන වත්තුකා කියලා. හිතක් පහළ වෙනකොටම විඥානය පහළ වෙනකොටම ඒත් එක්කම පහළ වෙන චෛතසික ටිකක් තියෙනවා. චෛතසික විශේෂයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒකාගත ආදී කාරණා තියෙනවා. එතකොට මෙන්න මේක අපි දැනගන්නට ඕන. හිතක් යම්කිසි තැනක පහළ වෙනවා නම් ආවම වශයෙන් මෙන්න මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ ආදී කරුණු ඒත් එක්කම පහළ වෙනවා. එතකොට අර මුල්ම මට්ටමේ විපාක මට්ටමේදී මේ ස්කන්ධ ටිකේ දුකක් සැපක්වත් නෙවෙයි, ඒක කර්මයක් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක පිරිසුදු මට්ටමේ අවස්ථාවක්. අන්න ඒක නිරුද්ධ වුණාට පස්සේ අපේ පංචස්කන්ධයක් හට ගන්නවා. ඒ අවිද්‍යාවත් එක්ක යන එකක්. අන්නේ අවිද්‍යාවත් එක්ක තියෙන සිත, ස්පර්ශය, වේදනාව, සංඥාව අන්න ඒ ටික තමයි දුකට හේතුව. අන්න ඒක තමයි දුරු කරන්න කියලා කියන්නේ. අන්න ඒක යංග ටික තමයි පටිසම්පදාය විවිධ නම් වලින් විස්තර කරලා තියෙන්නේ. ඊළඟට අපි ධර්ම මාර්ගයේ වඩනකොට සද්ධා, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, අමෝහ, තත්‍රමජ්ජත ආදී කුසල කැසිකෙන් වඩනවා. වඩනකොට සම්පූර්ණ මේවා සම්මාදිටියත් එක්ක යන්නේ. ඒව කුසල පැත්තට බර යන්නේ. ඒව දුරු කරන්න කියලා නැහැ. ඒව ප්‍රහින කරන්න කියලා නැහැ. ඒව වඩන්නවා. ඒව මාර්ග සත්‍යට අදාළයි. එතකොට අපේ ළඟ ප්‍රඥාව කියනවා නම් චුල්ල වේදාල සූත්‍රය ඉතාම ලස්සන විස්තර කළ තියෙනවා. ප්‍රඥාවත් තියෙන තැන විඥානය විඥානය තියෙනවා. ප්‍රඥාව විඥානය නැතුව නෑ. ප්‍රඥාව කියන චෛතසිකයක්. ඒ චෛතසිකයට නිකම් ප්‍රයත්නක් නෑ. ඊට අදාළව අනිවාර්යයෙන්ම විඥානය තියෙනවා. ඒතකොට ප්‍රඥාව වඩපු තැනත්, ප්‍රඥාව වඩන තැනත්, අරහත් මාර්ගයේ වඩන තැනත් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව තියෙනවා කියලා කියන්නේ විඥානයක් තියෙනවා. අන්නේ විඥානය කුසල පැත්තට බර එකක්. ඒක පටිසම්පාදයේ තේරුම් අරගෙන අරහත් මාර්ගයේ වඩන අවස්ථාවේ තියෙන විඥානය ඒ විඥානේ බහැර කරන්න කියලා නෑ. ඒකට තමයි ජටා සූත්‍රය කියන්නේ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. හිත ප්‍රඥාවත් වඩන්න කියලා කියන්නේ ඒකයි. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. සිතත් ප්‍රඥාවත් දිනු කරන්න කියලා මේ කියන්නේ. එතකොට අන්න එතෙන්ද යන විඥානය ඒක දිනු කරතු විඥානය. ඒක දිනු කරන්නේ චෛතසිකත් එක්ක. එතකොට මේකම තමයි එක එක න්‍යාය වලින් මේ කියන්නේ. එක එක ඔඩියන්ස් එකේ ඒක ගලන්නේ බුද්ධි මට්ටම ආසියානුසේ ඥානෙ ඉන්ද්‍රිය පරෝපරේත් ඥානෙ බලලා එක එක ඔඩියන්ස් එකට එක එක න්‍යාය වලින් දේශනා කරන්නේ මේ එකම කාරණයක්මයි. එතකොට එකාතකින් මේ දර්ශනය කියනවා. දර්ශනය කිව්ව ගමන් ඊට පස්සේ ප්‍රැක්ටිස් එක කියනවා. ඒ ප්‍රැක්ටිස් එක විවිධ නම් වලින් කියලා තියෙනවා. එක්කෙනෙකුට කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා සමති දර්ශන වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා සතිපට්ඨාන වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා ඉන්ද්‍රිය ධර්මික වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා අරහත් මාර්ගය වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා සත්‍ය බොජ්ජංග වඩන්න කියලා. එක්කෙනෙකුට කියනවා යෝනිසෝ මනසිකාරය වඩන්න කියලා. එතකොට එක එක අය තේරුම් ගන්න විදිහට උන්වහන්සේ අනිත් අයගේ ආසියානුසේ ඥානය බලලා ආසියානුසේ කියලා කියන්නේ ඔහුගේ කොච්චර කෙලස් තියනවාද කියලා බලනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කරන්නේ යා සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොච්චර සසරේදී වඩලා තියෙද කියලා බලනවා. එතකොට මෙන්න මේ දෙකම බලලා තමයි බුදුහාමුදුරුවෝ කෙනෙකුට අනුශාසනා කරන්න. එයාට ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් කියනවනම් කියන්නේ ඒ හැකියාව වෙන කාටවත් තිබුණේ නැහැ. වැඩි දෙයක් තබා බුදුහාමුදුරන්ට විතරක් ප්‍රඥා දී වෙන වෙන සරුත් හාමුදුරුවන්ටත් මේ හැකියාව තිබෙන්නේ. ඒ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයත් ආසියානුසේ ඥානයත් කියන මේ දෙකම ශ්‍රණ්ඩ අසාධාරණ ඥාන වලටයි තියෙන්නේ. ශ්‍රාවක අසාධාරණ ඥානය. ඒ ශ්‍රාවකයන්ට නෑ. ඒ නිසා උන්වහන්සේට ඍජුවම පුළුවන්කම තිබුණ මේකට පොයින්ට් කළා කියන නමුත් අපිට එහෙම බැරි නිසා අපට හුඟක් දේවල් කියන්න වෙනවා. හුඟක් දේවල් ඉගෙන ගන්න වෙනවා. හුඟක් දේවල් කියවන වෙනවා. අවසාන වශයෙන් මේ දර්ශිත ආපු ගමම්ම අපි ළඟට අපේ ප්‍රැක්ටිස් එක අපි බලනවා. අනේ ප්‍රැක්ටිස් එක ගැන ඉතාම කෙටියෙන් සූත්‍රයක් සඳහන් කරලා තියෙනවා. අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා. අත්ථි භික්ඛවේ ධම්මා අභිඥා පරිඤ්ඤයා අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තබ්බා අත්ථි භික්ඛවේ අභිඤ්ඤා සච්චිකතබ්බා කියලා. අත්ථි භික්ඛවේ අභිඤ්ඤා පරිඤ්ඤය කියන්නේ මහණෙනි නුවණින් පිරිසිඳ දැනගත යුතු ධර්මතා තියෙනවා. ඒ මොනවද? පංච උපාදානස්කන්ධා. ස්කන්ධ පංචකය පිරිසින දැනගන්න එක තමයි බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ දැනගන්න දේ මේක. අත්ථි භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතබ්බා. තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද්ද ප්‍රහීණ කරන්න තියෙන්නේ? ඒ තමයි අවිද්‍යා භව තණ්හා. අවිද්‍යාවත් භවයට තියෙන ආශාවත්. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මොකක්ද දැන් මේ සිදුවන තත්ත්වෙ නොදෙනීම? නැත්තම් දැන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක. මේ මොහොතේ ඇත්තටම ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකයක් නිරුද්ධ වෙච්ච තැනක. ඊටාම කෙටියෙන් කියනවා නම් රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පටිච්ච ධම්මේච උපජ්ජති කියපු විදිහට ස්කන්ධ හතරක ගනුදෙනුවක් මේ තියෙනවා. අපි යමක් කන්ටැක්ට් කරනකොට රූපය සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන මොහොතේ අපට ඒක පිරිසිදු දැනගන්න බෑ. නිතරම අපි තේරුම් ගන්නේ ඒක ඉක්මනට කියන පස්සේ. ඊටම සරල උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි වාහනේ යනවා. අපි වාහනයක් drive කරනකොට අපිට පුළුවන් ද රෝද දිහා බලන් drive කරන්න? අපි නිතරම ඉස්සරහානේ බලන් යන්නේ නේ. අපි ඉස්සරහා බලන්නේ හැබැයි ඉන්නේ මීට කලින් දැකපු ස්ථානයේ. අපි පඩි පැලක යනකොට ඉස්සරහා පඩි පැල බලන් යන්නේ ඉන්නේ කලින් හිටපු කලින් දැකපු තැන. අපි ටෝච් එකක් ගහගෙන යනකොට ඉස්සරහා ටෝච් එක තියෙන්නේ හැබැයි කකුල තියෙන මෙහෙ. කකුල තියෙන කලින් දැකපු තැන තමයි දැන් ෂුවර් එකට යන්නේ අපි නේ. මෙතන මොකුත් නැතුව ඇති කියලා. හැබැයි හැම වෙලාවෙම ටෝච් එක ඉස්සරහා තියෙනවා. හැබැයි අපේ හිත ඇත්තටම තියෙන මෙතන තියෙනවා. ඒ නිසා ඉස්සරහා දැකපු තැන ගලක් තියෙනවනම් කලින් දැනගත්තා. ඊට පස්සේ යනකොට දාන ගල මෙතන හය උස්සල යනවා ඊට පස්සේ. කෑමක් කනකොට බලන්න. කටේ රස දැනෙන්නේ මෙහි කෑම, පිඟානේ කෑම මෙහි තියෙනවා. පිඟානේ කලින් තිබිච්ච කෑම තමයි රස විඳින්නේ. දැන් තියෙන කෑම පිඟානේ තියෙනවා. ඒතර මෙන්න මේ වගේ තමයි අපේ මේ ඔක්කොම ලෝකය මේ මොහොතේ තියෙන ලෝකය මේ පේන ලෝකය කියලා කියන්නේ නැත්නම් අපි දැනගන්න ලෝකෙ මේලාවේ. ඒ දැනගන්නේ මනෝ විඥානය. දැනගන්නකොට මනෝ විඥානය ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක අපි මේ ඉන්නේ. මෙන්න මේක තමයි අවිද්‍යාව දුරු කරනවා කියලා කියන්නේ. මේ අවිද්‍යාවත් එකට බැඳිච්ච එකක් තමයි භව තණ්හාව කියන්නේ. කාම භව, රූප භව, අරූප භව හැටියට බැඳිලා තියෙන්නේ. මේ අවිද්‍යාව තිබ්බ ගමම අපි හිතාගෙන ඉන්නා මේ මිනිසු ටිකක් දැන් ලෝකේ ඉන්නවා. ඒ ඇයට මම ගහන්න හොඳ නෑ, බනින්න හොඳ නෑ, මම ඒයට දානයක් දීලා මෛත්‍රියට ලින්න ඕනේ කියලා අපි හිතනවා. පුණ්‍යවි සංකාර කරන්න පුළුවන්. හැබැයි ඒත් පුණ්‍යවි සංකාර සිද්ධ වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා බේසකි ධම්ම. ඒත් මේ අවිද්‍යාවේ භව තණ්හාව එකට අරම කියන්නේ මේ නොදැනීම දැක්ක ගමම අපි හිතාගෙන ඉන්නේ මේ බාහිර ලෝකේ මේ මොතේ තියෙන්නේ. බාහිර ලෝකයක් නැහැ කියන්නේ නැහැ. වරදක් තේරුම් ගන්න එපා. බාහිර ලෝකයක් ස්පර්ශ කරන්න පුළුවන් ඉන්ද්‍රිය වලින්. හැබැයි ඒක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අපි හැමදාම ලෝකය තේරුම් ගත්තේ, ලෝකේ විවේචනය කළේ, ලෝකේ ගුණගතන ඔක්කොම කළේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජිත මනෝවිඤ්ඤාණ අවස්ථාව. මෙන්න මේ අවබෝධය ලැබීම තමයි විද්‍යාව කියන්නේ. මේ විද්‍යාව ලැබුණ පමණට භව තණ්හාව, භවයට තියෙන ආසාව, මේ බාහිර ලෝකයක් නිර්මාණය කරගන්න ආසාව දුරු වෙලා යනවා. මේ අවිද්‍යාවත් භව තණ්හාවත් දෙක තමයි අපි දුරු කරන්න ඕනේ. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවිතබ්බා. තමන්ගේ විශිෂ්ටම නුවණින් යමක් භාවිත කරන්න තියෙනවා නම්, වඩන තියෙනවා නම්, මොකද වඩන තියෙන්නේ? සමතෝච විපස්සනාච. වර්තමාන මොහොතේ හිත තියාගෙන මෙන්න මේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී සමුදේවය බලන කැතියි. මේක දකිනකොටම දන්න රූපේ නිරුද්ධ වෙලා කියන්නේ. රූපේ නිරුද්ධ වෙලා කියන එකට හිත තියෙනකොටම මේකෙන් රිලීස් වෙනවා. ආයේ මේකට ලෝභ කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ නැහැ කියලා හිතනවත් දෙයක් නැහැ. දැන් අපි කෑමක් කනකොට අපිට නුවණ තියෙනවා නම් මේ කටේ තියෙන කැමටේ දැන් රස දැනෙන කියලා අපිට කටේ අර කෙලත් එක මිශ්‍ර වෙච්ච කැම ගැන ආසාවක් හට ගන්නවද? අනේ මේ හරි රස කැම ටික මේක පස්සෙත් බලන්න මම පීසිය අගුඩ තියලා තියන්න ඕනේ කියන එක කරනවද? අනේ මේ තාම රසවත් කැම ටික පුතියන ඔයත් මේ ටික කන කියලා දෙනවද අරගෙන? වෙනත් කෙනෙක් හා රස විඳිනවා අනේ ඔයගේ කැම ටික මට දෙන්න කියලා ආසාවක් හට ගන්නවද? නෑනේ. එතකොට අපි මේ යථාර්ථය දකින්වත් එක්කම අපට ආසා කරන්න කියලායි ඕනේ නැහැ කියලායි මේ ඇස් දෙක පියාගෙන දස්කුරු විකාගෙන ඉන්න දෙයක් නැහැ. අපි අන්ධකාර තැනක ස්විච් එක දානකොටම ලයිට් එක පත්තු වෙනවා. ලයිට් එක පත්තු වීමයි ආලෝකය අන්ධකාරයෙන් වීමයි එකට වෙන්නේ. අන්ධකාරය අයින් කරන්න කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අන්ධකාරය අයින් කරන්න කියලා කරන්න තියෙන එකම දේ තමයි ස්විච් එක දාන එක. ලයිට් එක පත්තු වෙනවා. එතකොට තමයි අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාව, ද්වේෂය දුරු කරන්න තියෙන ඉහළම මාර්ගය තමයි මේ දර්ශනයේ නැමැති ප්‍රඥාවෙහි ආලෝකය දල්වන. මේක දල්වපු පමණට ආයි ඇලෙන්න ගැටෙන්න කියලා ආයි දෙයක් ඉතුරු වෙන්නවත් නෑ. හැබැයි අපිට එකපාර මෙතෙන් යන්න බැරි නිසා තමයි ඊට කලින් සමතේ වඩන්න, සිල්වන්ත වෙන්න, දාන දෙන්න, පන්සිල් රකින්න මේ කරුණු කියන්නේ එකපාර මෙතෙන් යන අමාරු නිසා. හැබැයි බුදුහාමුදුරුවෝ දැක්කනම් යම් කිසි කෙනෙකුට එක පාරම කියනකොටම මේක තේරෙනවා කියලා සුබග පුද්ගලෙක් කියලා. නැත්තම් උග්ගටි තඥ කෙනෙක් කියලා දැක්කනම් බුදුහාමුදුරුවෝ කෙලින්ම යට දේශනා කරන්නේ විදර්ශනා පූර්වංග සම්පත. බාහ්‍ය දාරුකීයට ඒ වගේම පුකුසාති සරුත් මුගලා මේ බොහෝ දෙනාට දේශනා කළේ අර විදර්ශනා නුවණට හේතු වන දෙයක් කිව්වේ. ඊට අර අනුපූර ප්‍රතිපදා දේශනා කරේ නැහැ. දාන කතා සීල කතා ආදී ඒගොල්ලන්ට දේශනා කළේ නැහැ. ඒගොල්ලන්ට මේ දර්ශනේ ඍජුවම ඒගොල්ලන් ප්‍රඥාවෙන් ඉහළ මට්ටම කිරි නිසා ඊට ඍජුවම මේ විදර්ශනා පූර්වංග සමතේ දේශනා කළා. එතකොට නුවණ තියෙන කෙනෙක් මේක දැක්කොත් ක්ෂණික මොහොත කෙලස් ටික ප්‍රහිනවා. තොටේකට අපිට සසර අපි ඉන්ද්‍රිය ධර්ම දිනු කරපනවානේ බලපානවා. එතකොට අපිට දැන් මේක අහනකොට මෙහෙම ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක ඒ දර්ශන ඉඳගෙන අපි උපරිම ප්‍රැක්ටිස් කරනකොට අපට අමුතුවෙන් අර පල්ලෙහා මට්ටමේ පින්කම් ටික කර කර මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි අනිත් දේවල් ටික කරනවා, යුතුයකම් ඉදිරිය කරනවා. සත්පුරුෂ දහම් විදිහට ලෝකේ අනිත්‍යයේ ප්‍රයෝජනට ඒ ටික කරනවා. කරාට අපි දාන අර මාර්ගයෙන් යන්න ලොකු කාලයක් අපි කැප කරන්නේ. අපි මේ පැත්තෙන් දර්ශනෙ ඉඳගෙන ලෝක සම්මතයේ විදිහට මානව දයාවෙන් යුතුයකම් විදිහට ඒ යුතුයකම් ටිකක් කරනවා ලෝකේ. නමුත් අපි දර්ශනේ තියෙන මේ පැත්තේ අපි වේගයෙන්ම කෙලෙස් ප්‍රහිණ කරන පැත්තේ ඉන්නේ. මේක තමයි කියන්නේ දිට්ඨේ දිට්ඨමත්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කියන්නේ මේක. දකින්නකොටම අර නිරුද්ධ වෙච්ච රූපාදිය බලනවා. රූප ශබ්ද බලනවා. ඇසේ රූපය බලනවා. සුතේ සුතමත්තා කියන්නේ අහනකොටම කන සහ ශබ්දය අපි දකිනවා අනිත්‍යතාවය. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ නාසය දිව කය කියන මෙන්න මේ තුනේහි ඒ හේතුඵල ධර්ම දකින්න. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ මනංච පටිච්ච ධම්මිත කියලා අර මූලික වශයෙන් විපාක මට්ටමේ තියෙන මනස සහ ධර්ම ලබන බලන්න. බලන්න බලන්න අපි අතීතන්තේ නිදහස් වෙනවා. අතීතන්තේ නිදහස් වෙනකොටම වර්තමානට එනවා. වර්තමානේ හම්බෙන්නේ තමන්ට මනංච පටිච්ච ධම්මේ චුප්පජිත මනෝවිඤ්ඤාණ මට්ටම. ඒක තත්තත විපස්සති. එතනම අපි විපස්සනා කරනවා. එතනම හේතු ඇති කණි හටගෙන නිරුද්ධ නැක්ක දකින්නවා. දකින දකින සමාධි තුනක් හට ගන්නවා. ඒවට කියනවා අනිමිත්ත සමාධි, ශුන්්‍යත සමාධි, අප්පනිත සමාධි කියලා. අනිමිත්ත කියන්නේ මේ දර්ශනේ දකින දකින කිසිම තැනක හිත බැස ගන්න නිමිති වශයෙන් ගන්න එක. ශුන්්‍යත කියන්නේ ශුන්‍යතෝ ලෝකං අවිකස්සෝ කියනවා. මේ ලෝකයේ ශූන්‍ය දෙයක් හිතේ දකින්න. හැබැයි නැති දෙයක් විතර නෙවෙයි දකින්නේ. වරදා තේරුම් ගන්න එපා. ශුන්‍යත කියන එකේ බේස් එකක් පරිසම්පාදේමයි. ඉතිමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති කියන මේ හේතු ඇති කල්ලි මේක හටගෙන හේතු නිරෝධයෙන් මේක නිරුද්ධ වෙනා කියලා දකින්න. ඊළඟට අප්පණියට කිසිදු දෙයක් ප්‍රණිලි වශයෙන් නැත්තම් සාර වශයෙන් ගන්නේ නැහැ. මේ ඔක්කොම දන්නවා තමන්ගේ මනසින් ගොඩනගා ගන්න ලෝකයක් කියලා දන්නවා. සාමාන්‍ය ජීවිතයේදී ලෝකයේ ගුණගතන කරන්න පුළුවන්. නමුත් යා දර්ශනයකින් නිතර මෙන්නේ මම මේ ඔක්කොම වර්ණනා කරන්නේ මගේ මේ මනසට, මගේ පැත්තට මේ වර්ණනා කරන්න කියලා දකිනවා. මේ ඔක්කොම දැනගත්තට පස්සේ අපට අවසාන වශයෙන් එන තියෙන සතිපට්ඨානයට මෙන්න මේ වර්තමාන මොහොත ඉඳගෙන මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි හට ගැනීම නිරෝධය නැත්නම් ස්කන්ධ පංචකෙහි හට ගැනීම නිරෝධය බලන්නයි අපට ඇත්තටම ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ධර්ම මාර්ගය යද්දී ප්‍රධාන වශයෙන් ආරම්භයේ පටන් අවසානයේ දක්වාම යන කාරණා ටිකක් තියෙනවා. ඒවට කියන සෝතාපට්ටි අංග කියලා කියනවා. ඊළඟ පඤ්ඤා වෘද්ධි කර ධර්ම කියලා කියනවා. මොනවද ඒ? තමයි ওই 10 වෙනි පිටුවේ තියෙන කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම පටිපදාව කියන මෙන්න මේ කරුණ ටික අපි මුලින් ඉඳන් අග දක්වාම කරගෙන යන්නට ඕන. ඒකම තමයි තවත් දීර්ඝව තියෙන්නේ. අවිජ්ජා සූත්‍රේ නමින් තියෙන්නේ මෙන්න මේ කරුණු හතරම තවත් ඉස්සරහත්මකව දක්වලා. ඊළඟ කාරණය තමයි බුදුහාර දේශනා කරනවා පෘථග්ජන කෙනාට සීක වෙන්නත්, සීක කෙනාට අසීක වෙන්නත්, අසීක කෙනාට පිරිනිවන් සේක සුවදායි වාසය කරන්නත් මා එකම දෙයයි දේශනා කරන්නේ තමයි ස්කන්ධ පංචකයෙහි සමුදය, වය, අස්සාද ආදීනව නිස්සරණ බලන්න කියලා. මෙන්න මේ කරුණවලින් ඉදිරියට යෑම තමයි ඇත්තෙම ධර්මමාර්ග ඉදිරියට යෑම කියන්නේ. අන්න එතෙන්දී විශේෂයෙන්ම අපේ මේ සතර සතිපට්ඨානයේ පාදක කරගෙන සමසත්‍රිස් කර්මස්ථාන අපි හැකිතාක් පුහුණු කරනවා. අපට පුළුවන් මට්ටමින් දසකසින, දසාසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහාරයේ පටිකූල මනසිකාරය, ධාතු මනසිකාරය, සතර අරූප ආදී මේ කාරණා අපි පුහුණු කරනවා. ඒ පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපි අපටම පිළිසරණක් අපි හදා ගන්නවා. ඒ කියන්නේ එන්න එන්නම අපි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ අපේ සතුට බාහිර ලෝකයෙන් අපි ටිකෙන් ටික මුදවා ගන්න එක. අද දවසේ අපේ සතුට තියෙන්නේ බාහිර පුද්ගලයන්, බාහිර ද්‍රව්‍ය, අන්නේ මත තමයි අද දවසේ අපේ සතුට තීරණය වෙලා තියෙන්නේ. ඒතර අන්නේ බාහිර ලෝකයේ තුර තියෙන සතුට අපේ අතට ගන්න එක තමයි සම්පූර්ණ ධර්ම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ මේකම තමයි කියන්නේ. අත්ථ දීපා භික්ඛවේ විහෙතත් සරණා ඥාන සරණා, ධම්ම දීපා භික්ඛවේ විහෙත ධම්ම සරණා ඥාන සරණා කියලා කියන්නේ. ඒක වෙන්න වෙන්න තමන් බාහිර පුද්ගලයන්ගෙන්, බඩු භාණ්ඩ වලින්, උපකරණ වලින් ටිකෙන් ටික තමන් නිදහස් වෙලා තමන් එන්න එන්නම ධර්මයේ තුල තමන් ඉහළටම යනවා. තමන්ගේ ජීවිතයේ සතුට, සන්තුට්ටි පරමන්දනම් කියන එක ටිකෙන් ටික වර්ධනය වෙන ආකාරය තමන්ටම බලාගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ සම්දිත්තික අකාලික කියලා කියන්නේ. අන්නේ ධර්මයේ මනමින් දේශනා කරපු නිසා තමයි මේ ධර්මයට ස්වාක්ඛාත කියලා කියන්නේ. ඒ පස්සුගෝ කියන්නේ මේ දහම් කරුණු විස්තර කළ දීලා ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. ඕපන එක කියන්නේ තමන් වෙත පමුණුවාගෙන මේකේ ප්‍රතිඵල අපි බලන්න ඕන. පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන්නේ අපි වෙන වෙනම අපේ මනුවණින් මේක ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන දෙයක්. සක්විති රජ කෙනෙක් ලෝකයේ පහළ වෙනකොට සප්ත රත්නයන් පහළ වෙනවා කියලා. රත්නයන් හතක් පහළ වෙනවා කියලා. ඒවට කියන්නේ චක්‍ර රත්නය, අස්ස රත්නය, හත්ති රත්නය, ඉත්ති රත්නය, පුත්‍ර රත්නය, පරිණාග රත්නය, ගහවජ රත්නය, මේ වගේ රත්නයන් හතක් ලෝකේ පහළ වෙන ලෝකේ සක්විති රජ කෙනෙක් පහළ වෙනකොට. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළ වෙනකොට සප්ත රත්නයන් පහළ වෙනවා. මොනවද ඒ? තමයි සති සම්බොජ්ජංග, ධම්මවිජය සම්බොජ්ජංග, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ සප්ත රත්නයන් පහළ වෙනවා මේ සම්බුද්ධ ශාසනය තුල කියලා. ඉතින් ඇත්තටම මේ සතර සතිපට්ඨාන ඇතුළු මේ බෝධිපාරමිතා ධර්ම 37ම සම්පූර්ණයෙන්ම බුදුදහමේ නිදානයන් විදිහට සලකන්නේ. මහා ධනෙ විදිහට වටිනාම වස්තු විදිහට සලකන්නේ මේ කාරණා ටික. ඉතින් ඇත්තටම අපිට මේ ටික තමයි හිතේ තියෙන තියෙන්නේ. මේ ටික හිතන තරමට අපේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන අපේ වටේ මහා ආලෝකයන් දල්වාගෙන ඉන්නා වගේ දැනෙනවා අපට. ඒක අපි තනි නෑ හිතෙන. අපේ ලෝකේ මොනවා හිමි වුණත් ඒ හිමි වුණා කියලා දැනෙන්නවත් නෑ. මොනවා ලැබුණත් ඒ ලැබෙන දේට ලොකු වටිනාකමක් නෑ අපිට. අපට ලැබෙන්න තියෙන වටිනාම දේ ලැබිලා තියෙන. එතකොට ඊට පල්ලෙහා පොඩි පොඩි දේවල් ලැබුණ නෑ කියලා දුකක් ඇති වෙන්නේ නෑ. මහා ලොකු දේවල් කියලා ලෝක සම්මත විදියට දේවල් තියෙනවා නේ. එක එක දේවල් නේ වටිනා බඩමුට්ටු. ඒව ලැබුණ කියලා 아무ත ලොකු ප්‍රීතියකුත් නෑ. ඒ දීපු කාට ඉතින් පින් දීලා ගන්නවා හොඳයි කියලා අපි සතුටුත් වෙනවා. නමුත් ඊට වඩා ඊළ සතුටක් අපි කොහෙද තියාගෙන ඉන්නේ? එතකොට අපි මේ ලෝකයේ සාමාන්‍ය දේවල්ට ලොකු වටිනාකමක් දෙන්නේ නැහැ. අද අපි පොඩි දෙයකටත් ලොකු වටිනාකමක් දෙන්නේ යන්නේ මේ මහා නිධානය ඇත්තෙම අපට තේරු නොගිය නිසා. මේවා තේරුම් යන්න අපට වටිනාම දෙයක් අපි ගැන ලොකු ගෞරවයක්, ආදරයක්, අභිමානයක් අපට ඇති වෙනවා ඒත් අපි කොච්චර වටිනායිද කියලා. දැන් බලන ලෝකයේ ඉහෙළම රටක රජ කෙනෙක් වුණත් මේ ටික දන්නේ නැහැ නේ කට්ටියනේ. දැන් අපි මේ ඔක්කොම ටික දැනගෙන මේ දුක හටගන්නේ කොහොමද? ඒගොල්ලන් හිතන්නේ දුක හටගන්නේ බාහිර ගෙන ගහපු නිසා, බැනපු නිසා, බොරු කිව්ව නිසා, බෝම්බයක් තිබු නිසා ඔය කියලා හිතන් ඉන්නේ. ඇත්තම අපි දන්නවා කොහොමද දුක හටගන්නේ කියන එක. හැබැයි අපි ඒ දැක්සේ ඉන්නකම ලෝකෙ මිනිස්සු සාමකාමී කරන්න, පංචශීල ප්‍රතිපත්තිය සාමකාමීව ඉන්න, මෛත්‍රිය වඩන, මේ ටිකත් අපි කියනවා නොකියන්නේ. මොකද මේ දැක්සෙන් එක විට කෙනෙකුට එන්න බෑ. ඒ නිසා ලෝකේ ආරක්ෂක සේවයවත් බැහැර කළේ නැහැ. සත්තු මරන්නේ මිනිස්සු මරන්නේ කියලා නැහැ. හැබැයි රාජ්‍යයක් ශක්තිමත් වෙන, ධර්මය ප්‍රබල වෙන නම් රටේ ආරක්ෂක අංශ ප්‍රබලව ඉන්නවා. ඒ නිසා ඒව බුදුදහමෙන් බැහැර කළේ නැහැ. මොකද ධර්මයේ හරි පිළිපදින්න පුළුවන්කම තියෙන්නේ ඒ අය ශක්තිමත්ව ඉන්නට ඕන. කිසියම් රටක් දුර්වල කියලා දැනගත්තු ගමන් මොකද වෙන්නේ? අපි කොච්චර ධර්මයේ ප්‍රැක්ටිස් කරත් වැඩක් නැහැ, වෙන කෙනෙක් වෙල ගහනවා අපිට. ඒ නිසා රටක නීතිය සුරක්ෂිත කරන්න, නීති ආරක්ෂා කරන්න ඒ අංශක් තියෙනට ඕන එකයි. ඒව හිටන් බුදුදහම තුළ ස්ථාපිත කරලා තියෙන මෙතෙන්ට එන එකයි. හැබැයි ඒවගෙන එන ගමන් මේ ඉතරම දර්ශනයට එන මාර්ගය කියලා තියෙනවා. ශ්‍රද්ධාවේ මූලික ලක්ෂණ පිළිබඳව කතා කරනකොට අඳුරු අසද්දෝ කියන එකයි සම්පසාදන කියන ලක්ෂණ දෙක කතා කරා. එතකොට අපි සාමාන්‍ය භාවිතයේදී කතා කරනවා චල සද්දා අචල සද්දා කියලා. එතකොට ඒ දෙක අතර තියෙන වෙනස සහ අර්ග බෙදීමක්ද? ඔව්, ඇත්තම ශ්‍රද්ධාවේ විවිධ ප්‍රභේද තියෙනවා. අමූලික අසද්දා, අචල ශ්‍රද්ධා කියලා හොම ශ්‍රද්ධාවේ එක එක ස්ටෙප්ස් තියෙනවා. ඒ වගේම ශ්‍රද්ධාවේ ලක්ෂණත් තියෙනවා. ලක්ෂණ විදිහට ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ. එකක් සද්ධාහන ලක්ෂණය, අනිත් එක සම්පසාදන ලක්ෂණය. ඒක තමයි පොදුවේ ඔක්කොටම තියෙන ලක්ෂණ දෙක. එතකොට අර ශ්‍රද්ධාවේ එක එක ස්ටෙප්ස් තමයි මුලින්ම අමූලික ශ්‍රද්ධාවෙන් පටන් ගන්න. ඊට පස්සේ ආකාරවතී ශ්‍රද්ධාවට ඇවිල්ලා ඊට පස්සේ අචල ශ්‍රද්ධාවට එන එකක් තියෙනවා. අමෝලිකාගෙන ලොකු මුලක් නෑ, ඕනේ ළඟ වෙනස් වෙන්න පුළුවන්. නිකම් බණක් අහපු ගමන්, ආදුරුගෙන දැක්ක ගමන්, බුදුහාඳුරන්ගේ රැස්මාලාව දැක්ක ගමන් පැහැදෙන එක. ඒක ඕනේ ළඟ වෙනස් වෙන්න පුළුවන්. ඒක අමෝලික ශ්‍රද්ධා මුලක් නැති එක. ඊට පස්සේ ටිකක් යනකොට චතුරාර්ය සත්‍ය මහානකට ආකාරවදී ශ්‍රද්ධා කියන එක හට ගන්නවා. හොඳට කරුණු දැනගෙන මැතියෙනවා. ඊට පස්සේ තාත්විකයට යනවා අචල ශ්‍රද්ධා කියලා. නොසෙල්ලෙනම සෝතාපට්ටි බවට පත්වීමත් එක්කම ස්ථාවරම නොසෙල්ලෙන අචල කියන්නේ ගලටනේ, ගලක් වගේ නොසෙලෙන ගලක් වගේ ශ්‍රද්ධාවටපත් වෙනවා. ඊට පස්සේ තමයි අර බුද්ධ යවච්ඡම් ප්‍රසාදන, ධම්මේ යවච්ඡම් ප්‍රසාදන, සංඝේ යවච්ඡම් ප්‍රසාදන කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි නොවෙනස් වෙන ප්‍රසාදයටපත් වෙන්නේ මේ අචල ශ්‍රද්ධාවත් එක්ක. ඒකෙත් උපරිමය තමයි අර සද්ධාන ලක්ෂණ ඉක්මවල ගිහිල්ලා සම්පස්සත් සත්‍ය උපරිමයට ඇවිල්ලා අර අසද්දෝ අදහන් නැති බවට එන එක. එතකොට තමන්ගේම අධ්‍යක්ීම අපටපත් වෙලා ඒක තමන්ගේම එක්ස්පීරියන්ස් එකක් වෙලා. දැන් අපි අලුත් සංගරයකට යනකොට මැප් එකක් එහෙම ගත්තොත් ඉතින් අපි යනකම්ම විශ්වාසයෙන් යන්නේ මැප් එක ගැන. නැත්තම් ඇඩ්‍රස් එක දීපු කෙනාගෙන විශ්වාසයෙන් යන්නේ. හැබැයි එතන ගියාට පස්සේ අපිට තාත් විශ්වාස කරන්න තියන්නේ. දැන් ඒක අපි අධ්‍යක්ීම. හැබැයි යනකම්ම අරගෙන විශ්වාසය තියලා යන්න. අලුත් තැනකට යනකොට. එහෙම නැතුනොත් අපිට ගමනාන්තයට යන්න බෑ. ඒ කියපු කෙනා ගැන විශ්වාසින් තමයි අපි යන්නේ. මුලදීම විශ්වාස කරොත් මොකද වෙන්නේ? මැප් එක ගැන. අනේ මේක හරියට දන්නේ නැහැ, වැරදි දන්නේ නැහැ කියලා හිතුවත් අන්තිමට ගමන යනවෙන්නේ. එතකොට අපි ගමන යන නම් අරගෙන යම්කිසි විදියක විශ්වාසයක් තියෙන හැබැයි එකෙන් කියන්නේ සම්පූර්ණ විශ්වාසය තියලා යනවා කියලා. විටින් විට බලන්න මේ පාර හරියද? ඇඩ්‍රස් එක වැරදිලාද ඇතැම් විට? සිප් කෝඩ් එක වැරදිලාද කියලා ඒකත් අපි හොඳට චෙක් කරනවා. මොකද මේ වගේම පාරවල් වෙන සිටි වලත් තියෙන පුළුවන් සමහරවිට. අන්නේකට තමයි විමර්ශක නෝන අපට අවශ්‍ය වෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශන ආදි වශයෙන් අඹලි මේක කියන්නේ ඒකයි මග නොමග ගැන නිතර නිතර විමසමින් අපි යන්නේ. විමසම් බුද්ධියක් නිපක ගුණ ආදි වශයෙන් අඹලි හදා සඳහන් කරන්නේ මේක. දෝනඳුරෝනේ. දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීම කියනකොට අපි ඉංග්‍රීසියෙන් වචනවලට enlightened කියලා පාවිච්චි කරනවා ඉංග්‍රීසියෙන්. එතකොට රහතන් වහන්සේ නමක් සත්‍ය අවබෝධ කර ගැනීමටත් අපිට ඒ වචනෙම නෙමෙයි පාවිච්චි කරන්න තියෙනවා. එතකොට මේ දෙක අතර අපි යම්කිසි වෙනස්කමක් පැහැදිලි කරනවා නම් කොහොමද ඒක කරන්නේ? සම්මා සම්බුද්ධ කෙනේ බුදුහාමරණ කියන්නේ ද බුද්ධ attain enlightenment understanding by himself. කියලා අපිට කියන්න පුළුවන් ආයතර කරනවා. නමුත් දෙකටම බුද්ධට එන එන්ලයිට්මන්ට් සාරිපුත්තට එන එන්ලයිට්මන්ට් දෙකම එක විදිහට තමයි කියන්නේ. දැන් ගැඹුරට ගත්තොත් ඉතින් මේ දෙන්නම ලබාගත්තේ ආසවක් ඥානය. බුදුහාඳුරත් ආසවක් ඥානය ලබාගත්තේ රහතන් වහන්සේ ආසවක් ඥානය ගත්තා. නමුත් අපි අර බුදුහාඳුරට කියනවා සම්මා සම්බුද්ධ කියලා සුප්‍රීම්ලි එන්ලයිට්මන්ට් කියලා. ඒ සුප්‍රීම්ලි කියන එක අපි විස්තර කරන්නේ අර සම්මා සම්බුද්ධ තමන්ගේම ඥානය. කියන්නේ අනිත් අයගේ උපකාරයක් නොමැතිව. බුද ඇටෙන් එන්ලයිට්මන්ට් බයි හිම්සෙල්ෆ් විතවුට් එනි ගයිඩන්ස් ෆ්‍රොම් අදර්ස්. දැට් ඉස් වයි වී සේ දැට් බුද්ධ ඉස් සුප්‍රීම්ලි එන්ලයිට්මන්ට්. සහාර කිව්ව නැස්කම් ටික තියෙන බුදුහාඳුරුන්ගේ අර අසාධාරණ ඥාන. යස් බුද්ධ හැස් ස්පෙෂල් සයිකික් එනර්ජිස්. වී සේ දැට් අසාධාරණ ඥාන. දෝස් එනර්ජිස් don't belong to other disciples even Sariputta thera ඔය තව ටිකක් වුණාම එලව තියෙනවා නේ ඉංග්‍රීසි වලින් උනත් මේ ටික උනත් කියන්න පුළුවන් ගැටලුවන්නේ තාක්කත් තිබ්බා නේද දැන් අපි පින පව කියන දෙක ගැන කතා කරනකොට අපි පින් කරන කෙනා සාමාන්‍ය විවාහ දෙකුව සුගතිගාමි වෙන්න පුළුවන් කියලා පව කරන කෙනා මෙන්නයි කියලා එතකොට සම්මුතිය ජීවත් වෙන මිනිස්සුන් නරක කරන අය ඉන්න හොඳ කරන අය ඉන්න පින්පව් කියන දෙක. නමුත් සමාජය තුල කෙනෙක් දකින්නේ කෙනෙක් දැක්කොත් නරක කරන කෙනෙක් මේ ලෝකේ බොහොම හොඳට බොහොම සාර්ථකව ජීවිතයක් ගත කරනවා සහ හොඳට පින් කරන කෙනෙක් ඊට සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. එතකොට කර්මය කර්මඵලය කියන දෙක ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් මේක දකින්නේ කොහොමද? ඔය ඇත්ත මේක ඊටාම වැදගත්. දැන් කර්ම විශ්ය කියන එක ඇත්තම අචින්තනීය කාරණයක් නේක. දැන් බුදුහාඳුරන්ගේ දහම මේ ජීවිතය විතරක් නෙමෙයි බලන්නේ. බොහොම තික ගමනක් නෙමෙයි අපි එන්නේ. ඒකට ඒ එන ගමනේදී එක මොහොතක් විතරයි මේක. මේක හරියට ට්‍රාන්ස්ලිට් එකක් වීදි විදිය ඇත්තම. දැන් අපි කියමු ට්‍රාන්ස්ලිට් එක කෙනෙක් ඉන්නවා කියලා. අපි ෆ්ලයිට් එක යද්දී එක ගමනක් ඇවිල්ලා තව ගමනක් යන ඉන්නවා. ඉන්නකොට එක්කෙනෙක් හොඳ ලැප්ටොප් එකක් පාවිච්චි කරමින් මේ හොඳ ස්නැක් එකකුත් අරගෙන ඉන්න පුළුවන් නේද? හොඳ හාන්සි පුටුවක වෙනම රූම් එකක ඉන්න පුළුවන්. තව කෙනෙක් ඇතැමිට අර මොනවාකට නැතුව බිම පැදුරක් දාගෙන නිදියගෙන ඉන්නත් පුළුවන්. එතකොට දැන් බලන්න දැන් ට්‍රාන්සිට් එක වගේ තමයි මේ ජීවිතයත් ඇත්තේ. දැන් අර පහසුකම් ටික විඳින කෙනා කලින් යාට හොඳ ගාසල්ලි තිබුණා හොඳ බිල ගෙවලා ගිහලා ඇතැමිට ෆස්ට් ක්ලාස් එකේ බිස්නස් ක්ලාස් එකේ ඉන්නේ. එයා ඒ මුලින් තිමිච්ච සල්ලි ටිකනේ මේ දැන් පාවිච්චි කරන්නේ. එතකොට මෙතෙන්දි කතාවක්ම නෙවෙයි ඇත්තේ. එතකොට මේ ජීවිත කාලයේ කරන්න දෙයක් අපි තියනව නැත්තේ නෑ. ඒවට දිට දම් වේදෙන මාසෙ මානිසංශ ලැබෙනවා විපාක ලැබෙනවා. නමුත් මේ පොඩි කාලය ගැන විතරක් බලන්නේ නෙවෙයි බුදුදහමේ කෙනෙක් ගැන අනවරණයක් කරන්නේ විස්තරයක් කරන්නේ. මොකද අපි දීර්ඝ කාලයක යන පැවැත්මක එක මොහොතක් තමයි මේ ස්ථානය කියලා කියන්නේ. ඒ නිසා අපි කලබල වෙන්න යන්න හොඳ නෑ. මෙහෙම කරා කියලා මේගොල්ලන් සතුටෙන් ඉන්නවා කියලා ඇත්තටම අනිතර කරදර හිංසා කරන හොරකම් ආදී කරන අය අභ්‍යන්තර ජීවිත ගත තුන් ඒගොල්ලන්ට හුඟා ප්‍රශ්න තියෙනවා. ඒක බාහිරට පේන්නේ නෑ ඇත්තටම. අපට පේන්නේ හොඳට ඇඳලා කියලා ඉන්න විතරයි පේන්නේ නේ. දැන් මම අද දැක්ක වීඩියෝවක් මේ ලංකාවේ බදුල්ල පැත්තේ ආච්චි කෙනෙක් ඉස්කෝලේක මෙයා උදව් කරන ඉස්කෝලට ගිහලා. අවුරුදු මම හිතන්නේ 75කටත් වැඩි යට. එයා කියනවා මට ගෙදර ඉන්නකොට හිතට ප්‍රශ්න මට මෙයාම හරිම සතුටු මේ ළමයට උදව් කළේ ආ ඔක්කොම අතුපතු ගානේව නාමලේකන පන්දිලට අරන් යන්නේවා ළමයිව බලාගන්නේව ළමයි වාහනට දාන ඔක්කොම කරේ නොමිලි මෙයා ස්වේච්ඡාමි. එයාගේ දරුවෝ ඉස්කෝලේ යනකොට තමයි මෙයා මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එයාගේ ළමයිගේ ළමනුත් එක්ක දිගටම මෙයා ඉස්කෝලේ ඉන්නවා. ඒ විතරනේ දැන් මෙයාට පඩියක් දෙන ඇඳලා පඩියක් අරන්. එහෙම කරොත් මම මේක පඩියට හැඳගෙන ගෙනේ මම මේක සතුටෙන් කරන්නේ මගේ හිත හරිය සතුටුයි මේකත් එක්ක කියලා අපේ අවසාන ඉලක්කේ සතුට නෙමෙයි. අපේ මේ බාහිර පහසුකම් ටික නෙමෙයි ජීවිතය කියන්නේ. බොහෝ දිනක ඉඳන් ඉන්නේ මේ භෞතික සම්පත් ටිකනේ ජීවිතය කියලා. කෙනෙක්ගේ ධනය කියන්නේ සතුටියේ පරමන්දනක් කියන එකනේ. සතුටේ අවසාන කාරණේ. ඒකට සතුට අර දේවල් ටිකක් අවශ්‍ය වෙනවා. නමුත් තමන් වැරදි දේවල් වලින් හරියම්බ කරන මේ දේවල් වලින් තමන්ට භෞතික විශේෂ විදියට සම්පත් ටිකක් සතුටක් ලැබුණට ඊට වඩා වැදගත් වන්නේ අනවජ්‍ය සුඛ කියන එක. අනේක අපි කියනට ඕන. භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ ආදී වශයෙන් සැපයන් ගැන බුදුදහමේ කියනවනේ. එතකොට තමන් නිවැරදි කියලා හිතනකොට තමන්ගේ සත්භාවය තමයි සතුට කියලා කියන්නේ. එතකොට අන්න ඒකට එන්න නම් මේ පංචශීලයේ බේස් කරගත්තු විශේෂයෙන් පංචශීලයේ මෛත්‍රිය කියන කරුණ දෙකවත් අඩු ගානේ මේක පදනම් කරගෙන ඉන්න කෙනාට තමයි සතුට කියන එක තියෙන්නේ. එතකොට මේක ඇති වෙන නම් එකාතකින් අවිද්‍යාව දුරු වෙන්නට ඕන දැඩි ලෝභය, අනිත් අතින් ව්‍යාපාද ද්වේෂය දුරු වෙන්නට ඕන. එතන අවිද්‍යාව සහ ව්‍යාපාදයේ කියන එක කන්ට්‍රෝල් කරගන්න ප්‍රතිපදාව තමයි මොකද්ද පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ. යාගේ ළඟ ලෝභය තිබ්බට සොරකම් කරන මට්ටමට ලෝභය යන්නේ නැහැ. යාගේ ළඟ ලෝභය තිබ්බට කාම වෘද හැසිරෙන මට්ටමට ලෝභය යන්නේ නැහැ. එතනින් පාලනය වෙනවා. යාගේ ළඟ ද්වේෂය තිබ්බට ප්‍රාණඝාතය කරන මට්ටමට යන්නේ. තමන්ගේ හසුරේකටවත් හානියක් කරන්නේ නැහැ. යාගේ ළඟ ද්වේෂය තිබ්බට එයා අනිත්‍යගේ හිතරි දවන දේවල් කරන්න යන්නේ නැහැ. යාගේ ළඟ ලෝභය තිබ්බට එයා මද්ද්‍රව්‍ය භාවිත කරන මට්ටමට යන්නේ නැහැ. බොරු කියන මට්ටමට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ මට්ටමට පාලනය වීම තමයි ජීවිතයේ සතුට ලබන මාවත. එතකොට මෙන්න මේ මට්ටම ඉක්මවල ගියයි කියන්නේ. දැන් බලන්න මේ ජීවිත කාලෙම බලන්න අතීත කර්ම විදියට ටිකහලා සැප වෙනෙම ඉන්න පුළුවන්. දැන් බලන්න අන්තිම කාලේ කොච්චර දුකද කියලා නේ. අපිට ඊටාම පැහැදිලි සාක්ෂි තියෙනවනේ නේ අපි දන්න පරිසරෙමනේ. කාලයක් හොරකම් කරමින් ඊට පස්සෙ උසාවි යන්න ඕන. දැන් ඕන රිමන්ඩ් එකේ ඉන්නේ නේ. අර හම්බ කරපු ඔක්කොම බලන වතුරේ නේ. ඊට වඩා බලන්න කොච්චර මිනිස්සේ සාමන රැකියාව කරන් දහරෙම හිටිය මිනිස්සේ සතුටින් ඉන්නවද බලන්න. මේගොල්ලන්ගේ කීර්තිය නැති වෙලා නේ. දැන් බලන්න සමහර අය කරපු හොරකම් නිසා කොච්චර අපකීර්තියද බලන්න. ඒගොල්ලෝ දරුවන්ටත් අපකීර්තියක් නේ. ඒතර කෙනෙක්ගේ ජීවිතයේ තියෙන වටිනාම දේ තමයි සම්පත් වලට වඩා තමන්ගේ තියෙන ගෞරවයේ කීර්ති නාමය කියන්නේ. මෙන්න මේක අපි කියන්නේ. එතකොට ඔබේ වැරද චර්යාවක් ඇති වුණොත්ින් ඔබට එන්නේ අපකීර්තිය. ඒ අපකීර්තිය නැති කරන්න ඔබ ඉතේ හොරකම් කරපු සියලුම දේවල් දුන්නත් ඔබට අපකීර්තිය නිදහස්න බෑ කියන්නේ. ඔබට විතරක් නෙවෙයි ඔබේ දරුවන්ටත් ඒක වෙනවා. ඒ නිසා වැරදි වැඩ කළා සතුටින් ඉන්නවා කියන එක ඉතාම සීමිත කාලයක විතරයි ඒක එන්නේ. බාහිර ලෝකේ දැනගත්තු ගමම්ම තමන්ට නින්දා පහස එනවා, දඬුවම් විඳින එනවා, ඒ වෙනවා. ඒව මොනවා කරන්න නැතුව ජීවිත කාලෙම හිටියත් තමන්ගේ රදේ සාක්ෂිය තමන්ට හැමදාම දොස් පවරනවා ඒක. ඒ දෝෂ ආරෝපණයෙන් තමන්ට නිදහස වෙන්න බෑ කියන කාරණේ කියන්නේ. පරලෝව තිබ්බත් නොතිබ්බත් ඒක අදාළ නෑ. ඊට වඩා තමන්ගේ හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමන්ට සැඟ වෙන්න පුළුවන් කම නැහැ. කතා කරනකොට කතා වුණා හඳුන්නේ මේ දානේ දෙනකොට තිබිය යුතු ගුණාංග පිළිබඳ පොඩ්ඩක්. ඔව් ගුණාංග තියෙනවා ඇත්තෙන්ම සක්කච්ඡන් දානන්දේති. සක්කච්ඡන් දානන්දේති මනාව සකසල දන් දෙන්නට ඕන පිළිවෙට හදලා. සහත්තන් දානන්දේති තමන්ගේ දෑතිම දෙන්නට ඕන. ඒ වගේම චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් දෙන්නට ඕනේ. චිත්තිකත්වා දානන්දේති. ඊට පස්සේ ආගමන දිට්ඨිකෝ දානන්දේති කම්පල අදහගෙන දෙන්නට ඕනේ. ඊළඟට අනපවිද්දන් දානන්දේති නිතර නිතර දන් දෙන්නට ඕන. මේක එන්නේ වේලාම සූත්‍රය. වේලාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකෙදි කියනවා වැදගත් කාරණයක්. දෙන දේ හුඟක් දීම නෙවෙයි වැදගත් වෙන්නේ. දැන් අද අපිට හිතෙන ගාක් ලොකුවට දෙන්න ඕන කියලා නේද? ඒ සූත්‍රෙම දැක්වෙනවා. ඒ ආපු කෙනා කියන ඔහු දන් දෙන්නේ කාඩි හොද්දයි සුණුසහල් බතුයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ දෙන්නේ මොකද්ද කියන එක අදාළ නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් ආහාර වේලෙන් අවමයේ තමයි සුණුසහල් බතුයි කාඩි හොද්දයි. දුප්පත්ම කෙනෙකුගේ බත් කතා මේක. ඒක කෙනෙකුට දන් දුන්නත් කමන්නේ. යට එචරෙන්නේ තියෙන්නේ. ඒ නිසා හුඟක් දන් දෙන්න කියලා නැහැ. තමන්ට සාපේක්ෂ නෙදෙන්නේ තමන්. තමන්ට දෙන හොඳම දේ තමයි ඒක. දානපතියෙක් විදිහටම දෙන්නත් පුළුවන්. තමන් දෙනවට වඩා හොඳට ඒ ටිකම තමන් සංවිධානය කරලා දෙන්න පුළුවන්. නමුත් දෙන්නේ කාඩි හොද්දේ බත්. හැබැයි දෙන්නේ කොහොමද මනාව සකස් කළා? දෑතින් ගෞරවයෙන් කම්පන අදහගෙන නිතර නිතර ඒක පූජා කරනවා. අන්න ඒක තමයි, ඒ ටික තමයි දානෙක තියෙන ලක්ෂණ. තමල කරණ තහන් තියෙන මොකද ප්‍රශ්නම තියෙන ගාන අනිකාරට වැඩගත් වෙනවා තියෙනවා. තමන්ට විතරක් නෑ අනිතට ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනවා නම් ආන අප විඤ්ඤාසොත් සඳහන් වෙච්ච කාරණාව නේද අඳුන්නේ අර බ්‍රාහ්මණයට අභිඤ්ඤාණ අභිඤ්ඤාතම් භාවිතබ්බයි. ඔව් ඒකම තමයි. ඒකේ තුනයි කියන්නේ ඇත්තෙම, හතරම නෙවෙයි. ඒකේ සත්‍යගතබ්බන් කියන එකේ නෑ. ආ සේල බ්‍රාහ්මණයට කියන්නේ ඕකම තමයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ අභිඤ්ඤාණ අභිඤ්ඤාතම් කියන්නේ දුක සත්‍ය. ඊට පහතබ්බන් පහිනම් කියන්නේ සමුදය සත්‍ය. භාවිතබ්බංජ භාවිතං කියන්නේ මාර්ග සත්‍ය. දැන් මේ කිය අතිබික්කවේ අභිඤ්ඤා සච්චිකතබ්බා කියන්නේ නිරෝධ සත්‍ය. ତොරි චතුරාර්ය සත්‍යම තමයි මේ විදිහට ප්‍රමෝලි කියන්නේ. ඒ ඒ මනුස්සයන්ට තේරෙන භාෂාවෙන් නේද? ඔව්. එයාගේ බුද්ධි මට්ටමනෝ කියන්නේ. සමහර චතුරාර්ය සත්‍යයෙන් හතරම කියනවා, සමහර අවස්ථා තුනක් කියනවා, සමහරදී දෙකක් කියනවා, සමහර එකක් කියනවා. හැබැයි එකක් හරියට කියනකොට ඒක තේරුම් ගත්තු ගමන්ම හතරම තේරුම් ගන්නවා. ගහපති කියලා සූත්‍රයක් තියෙනවා මඟ සංයුත්තේහි. ඒක කියනවා චතුරාර්ය සත්‍යෙන් එකක් හරියට කිව්ව ගමන් මෙයාට අනිත් තුනම තේරෙනවා. දෙකක් කියනකොට අනිත් දෙක තේරෙනවා. නැත්තම් මේ තුන කියනකොට අනිත් එක තේරෙනවා. ඔය විදිහට අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා මේකේ. ඒ නිසා අපි සූත්‍රයක බලන්න ඕන තවත් දෙයක් තමයි මේ සූත්‍රයෙන් නිර්වාණගාමී මාර්ගය නම් මේකේ චතුරාර්ය සත්‍යයේ කීයක් කියනවද මොකද්ද කියන කාරණා. දැන් උදාහරණයක් ජටා සූත්‍රය ගන්න. සීලය පතිත්ත හැන රෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. මොන සත්‍යද මේ කියන්නේ? මේ කියන්නේ මාර්ග සත්‍යය. ඒක නිරෝධ සත්‍ය නෑ. දුක සත්‍ය සමුදය සත්‍ය කියන්නේ නෑ. ඒක මාර්ග සත්‍ය කියලා මේ කියන්නේ. එතකොට අන්නේ වගේ අපි දැක්ක ගමන් දක්ෂ වෙන්න ඕනේ මේකේ මොන සත්‍යද මේ කියන්නේ කියලා. අන්නේ පිළිබඳව දැනුම ඇති කර ගන්න ඕන විස්තර ටික තමයි ওই හේතුක උපදේශ සහ නිත්‍ය ප්‍රකරණ තියෙන්නේ. ඒක වෙන මිස්කිල් එකක්. ඒ ස්කිල් එක අපේ තියෙනවා. ඇත්තටම අපි මේ අපිට ලැබෙන වටිනාම දේ ධර්මයනේ. අපි එක්ස්පර්ට් වෙන්න ඕන මේකේ. අපි හැම පැත්තෙම අපේ කුසලතා ටික අපි හදා ගන්න ඕන මේව දැනගෙන එකයි. මොකද වෙන අය හැම කෙනෙක්ම තමන්ගේ ශේෂ්ත්‍රයෙන් තමන් ඉදිරියෙන් ඉන්නේ නේ ගිහියෝ ගත්තොත් නේ. වෛද්‍යවරයෙක් ගත්තොත් ඒ පැත්තෙන්, පයිලට් කෙනෙක් ගත්තොත් ඒ පැත්තෙන්, නිවේදකයෙක් ගත්තොත් ඒ පැත්තෙන් උපරිමයට ගිහිල්ලා. අපි හැම පැත්තෙම උපරිමයට ගිහිල්ලා අපේ ෆීල්ඩ් එක ගන්න. අනිත් ඒ වගේ මොන අඩුපාඩුකම් තිබ්බත් අපේ පැත්තෙන් හරියට අපි එක්ස්පර්ට් වෙන්නට ඕන. ඒක වෙලා තියෙන ධර්මයේ වටිනාකම ඒකත් එහෙම. අනිත් අතින් අපිට හරියට කලයන් මෙතර අඩුව හැමේ තියෙන එක. අපිට හරියට ආදර්ශයක් මඟ පෙන්වීමක් ලැබුණා නම් එහෙම වෙන්නේ නැහැ ඇත්තෙන්ම. අපි මුල් කාලේ ඉඳන්ම සිදු කරපුවා මේ පැත්තටම නැඹුරු වෙච්ච පිරිසක් නම් හිටිය අපිත් යනවා මේ ට්‍රැක් එකේම. ඒක පිළිපදින්න පුළුවන් විදියට, ගෞරව ඇති වෙන විදියට, පිළිගන්න පුළුවන් විදියට ඒගොල්ලන් ප්‍රැක්ටිකලි සහ ආදර්ශයෙන් අනුශාසනයෙන් හිටියනම් ඇත්තෙම අපිට ඒක අහු වෙන්න ඕනේ. එහෙම නැති කෙනෙකුට අහු වෙන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් අර කාලයක් මොන පුරාගෙන ආපු පින්කම් නිසා මෙයා කොහොම හරි හොයාගෙන තනියෙන් හරියනවා යා. ඇත්තෙම මෙතෙන්ට එන්න වැඩි හිටියෝ හොඳට හිටියයි කියලා විතරක් බෑ. මේකට තමන්ට ලොකු පිනක් තියෙනවනේ මේකට. ඒ පින තියෙන කෙනා කවුරු නැතුණත් කොහොම හරි හොයාගෙන ගිහිල්ලා අදාල් තැනට යනවා. දැන් විශේෂයෙන් අද වර්තමානයේ ගත්තොත් අපිට තියෙන මේ තාක්ෂණය මාධ්‍යවත් එක අපිට ඕන තරම් ධර්මීයට යන්න පුළුවන් නේද? කල්‍යාණ මිත්‍රෝ කියන අය ෆේස් ටු ෆේස් ඉන්න ඕනේ නැහැ. ඒකට අවශ්‍ය සෝස් එකයි ඕනේ. ඒකට අවශ්‍ය මූලාශ්‍රය විතරයි අපිට ඕනේ. යා පුද්ගලෙක් වෙන්න පුළුවන්, දේශනයක් වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, YouTube channel එකක් වෙන්න පුළුවන්. ඒ ඔස්සේ අපිට ගිහින් අදාළ තැනට ළඟ වෙන්න පුළුවන්. ධර්මයේ පිළිබඳ දැනුම සහ යම් පාප මට්ටමක ප්‍රාමාණික අවබෝධයක් තිබ්බත් අපිට අර හරියට මේකෙන් ප්‍රතිඵලයක් ගන්නවා කියන අවබෝධය මේකට හේතු ගානක් තියෙනවා එකක් නෙවෙයි. එක හතකින් සතර එන ලොකු අර ඉන්ද්‍රිය ධර්ම වල ප්‍රබලත්වයක් තියෙනට ඕන. අනිත් දේ තමයි අඛණ්ඩව මේතේ ඉන්න ඕනේ එකයි. ධර්මයේ කියන එක දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාරයේ ප්‍රතිපදාව මේ හතර අඛණ්ඩව පවත්වා ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය සඳහන් කරනවා සමහර ග්‍රන්ථවල දවසට තුන් වතාවක් ශ්‍රාවයන් රැස් කළා අප්‍රමාදී වෙන්න කියලා අනුශාසනා කරා කියලා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ එහෙමනම් අද දවසට ජීවිතාව කියන ඕන එහෙනම් නැවත නැවතත් මතක් කරලා දීලා මේක උනන්දු කරවල මේක යන්න ඕනේ. දැන් අපිට හොඳට පැහැදිලිව පේනවා දැන් ධර්ම එක දිගටම පොතපත බලාගෙන ධර්ම දේශනා අහගෙන යන එක සතියක් කරන්න බැරිච්ච ගමන් පුදුම විදිහට පල්ලෙහාට යනවා. ආයේ මේ ස්ටෑන්ඩඩ් එකට එන අය ලොකු වෙහසක් වෙන්න යනවා. ඒ නිසා එකක් තමයි අඛණ්ඩව යන්න ඕනේ කියන්නේ. අනිත් එක තමයි මේක ප්‍රැක්ටිස් කරනකොට මේකේ රිසල්ට් එක ලැබෙනවා කියන විශ්වාසය. අනිත් එක තමයි මේ අපි කරන හැම දෙයක්ම සතුටින් කරන්න ඕනේ. මේ නිකන් බල කිරීමට ඕනේ පාඩ කළ බෑ. තමන් මල් පැලයක් හිටෙව්වත් කමන්නේ. කරන මොනෝ හරි දෙයක් සතුටින් කරන්න ඕනේ තමයි. එතකොට අන්නේ සතුටත් මේ මොහොතේ තියෙන ඕන එක කළ ඉවරලත් නෙමෙයක් තියෙනවා. අපි පහනක් පත්තු කරනකොට ඒකට සතුට වෙනවා. අතු ගානකොට අන්න අතු ගානකොට අනිකේ දෙන්න නම් මේකේ ප්‍රයෝජන ගන්නට සතුටු වෙනවා. මල්ටි ක්ලාස් වල තියෙනකොට සතුටු වෙනවා. සූත්‍රය කියනකොට සතුටු වෙනවා. බුදුහාමුදුරට වන්දිනකොට සතුටු වෙනවා. ගුරු හාමුදුරුවෝ ගෙන් දැක වැඳන. ඒ හැම වෙලාවෙම අපි ඒ සතුටත් එක්කම ඉන්නවනේ. පරිබාහිරව කිසිවක් බලාපොරොත්තු නොවි. ඔව්. අපි ඒ කරන දේට මානසංශ ලැබෙනවා කියන විශ්වාසයෙන්ම තමන්ගේ පැත්තෙම සතුට ලබන්න ඕන. අපි අනිත් පැත්තෙන් ලැබුණත් හොඳම කමට ආදරණේ. අද අපි නිතරම දෙයක් කළා හවලාගේ දැක්කද මා ගැන අගේ කළාද ඒවනේ අපි බලන්නේ. ඇත්තෙන්ම ඒව ඉතින් අපි සාමාන්‍ය ඉතින් අගේමට කැමති ඒක සාමාන්‍ය දෙයක්. නමුත් කලක් යද්දී අපට තේරෙනවා ඒ වෙච්චර අදාල නැහැ කියලා ඒක. මොකෝ තාම හරි. මේ හොඳ කිව්වත් ඇත්තෙන්ම ඊට පස්සේ වෙනස් වෙන්න පුළුවන් නේ. හොඳ කියන අයම බනිනවනේ. පූජාසනේ ඔබ හින්දුවා ඔබට පුදන මේ ලෝකයේමයි හිට ඔබට ඉරි වෙන්නේ කියලා නේ. බනුණා මෑක් කළේ කවරක්දක් කරන්නේ. තමන්ගේ පැත්තෙම සතුට වින්දිනකොට තමන්ට ගැටලුවක් නෑ. තමන් ගැන තමන් සතුට වෙන හැමදාම තමන් කරපු ටික ගැන මං අද උදේ ඉඳන් මෙච්චර දේවල් ටිකක් කළා. තමන්ටම සතුට වෙන පොය. ඉගෙන අපි බොහෝ විට සතුට බලාපොරොත්තු වෙන මහා ලොකු දේවල් වලින් දැන් ධර්මයේ පැත්ත යාවත් මාර්ගඵල ලැබලා තමයි සතුට වෙන බරන්නේ අපි. දැන් එන්න කලින් මේ අතුපතු ගාන එක මල පූජා කරන එක තමන් සිල්පදයක් රකින්න එක මල් පැලයක් හිටවන එක ඒ මලක් පූජා කරන එක මේ පොඩි පොඩි දේවල් වලින් සතුට වෙන බලන්න ඕනේ ඉතින්. අපි සතුට වෙන බලන්නේ ලොකු හොඳම අලුත්ම වාහනයක් අරගෙන ලොකුම ස්ථානයක් අරගෙන ඉහළම අයගෙන් නායක පදවිය බලාපොරොත්තු වෙන. අපි ඉහළම තැනින් තමයි සතුට බලාපොරොත්තු වෙන්නේ. ඇත්තෙම එතෙන්ට එන කලින් අපි කරන මේ පොඩි දේවල් වලින් පොඩි දෙයින් සතුට වෙන බලන්න ඕනේ. අන්න ඒ වගේ අපේ ධර්මයේ පැත්තෙනොත් දවසට විනාඩි 5ක් මෛත්‍රී භාවනා කරන්න බලන්න. ඒ පහ කළ සතුට වෙන බලන්න. බුදුගුණ මානාව විනාඩි 5ක් කරාට පස්සේ අන්නේ පොඩි පොඩි දේ සතුට වෙන බලන්න. ඒතර අන්නේ සතුට කලක් ඇද්දි වේගෙන් මේ යනවා වැඩි වෙනවා. මුලදී බොහොම හිමි යන්නේ. හිමින් ගිහලා ගිලාන මැරතන් එකක් වගේ මුලදී හිමින් යන්නේ. ඔව් අන්තිම වෙනකොට එන්නේ වේගෙ වැඩි වෙනවා. නමුත් සමහර අය ඉන්න හොඳට ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු අය අර මීටර 100 යනවා වගේ මුලින්ම වේගෙන් යන්නේ. ඒගොල්ලන් අර උග්ගටිතඤ්ඤ විපච්චිතඤ්ඤ කියන ඉහළම මට්ටමයි. මේ වගේ කාලවල ඒ වගේ අඩුවෙන්නේ. අපි බොහෝට අර නෙයිය වගේ මට්ටමෙන් තමයි අපි ඉන්නේ. ඔව්. අපි ඉතින් මුලින් ඉඳන්ම පොඩ පොඩ වේගෙ වැඩි කර කර යන්න ඕනේ අපි. හැබැයි අන්තිම වෙනකොට මේ වේගෙ හැම පැත්තම එක පැත්තට තියලා වේගෙ වැඩි වෙනවා. ඇත්තම දැන් අපි මේ ඉන්නේ ආම්දුරු කෙනෙක් කියලා පැවිදිනකොට ඉතාලම ඉහළ කුසලයක අපි මේ ඉන්නේ. පැවිදින අවස්ථාවේ. නමුත් ඒක හරියට මේන්ටේන් කරගන්න බැරුවොත් ඉක්මනට මේ වරනවා මේක. අර මුලින් තිබිච්ච කීර චාඩු වෙන ඉක්මනට. සාර්ථකත්වය අඩු වෙනවා. ඇයි අඩු වෙන හේතුව අපි මේ කුසලයේ වැඩි කරගන්නේ සමහරලාට. කෙනෙකුට කියන්න පුළුවන් මම බුදුන් වැඳලා තුබතු ගෑව කියලා. නමුත් ඒව මදි. ඊට වඩා විශේෂයෙන් මෛත්‍රී භාවනා ඇතුළේ මේ සමත භාවනාව කිහිලිම කරනවා. එතකොට තමයි මේ කුසලයේ වැඩි වෙන්නේ. එතකොට තමයි එන්න එන්නම මේක වැඩි වෙන්නේ අපි. නැත්තම් එක්කෝ ඉන්න මට්ටමෙම දිගටම ඉනවා හැමදාම එක වගේ නැත්තම් එන්නන පල්ලයට යනවා. අර මුලින් තියෙන ප්‍රබව අඩු වෙනවා ඉන්නේ. ඇතැම්මට කාලයක් නිරෝගී වෙන කාලේ දායක ටිකක් එහෙම ඉන්නවා. පහ වෙනකොට බලන්නේවත් නැහැ බෑ. එතකොට අපේ පැත්තෙන් අපි දිනන වහවනම් අපට අර බාහිර වෙච්චර දාන්නේ. අපි එන්නෙන්නම වැඩි වෙනවා. හැම පැත්තෙම දිනනවා. හැබැයි ඒක හැමින් ගමනක් යන්නේ. ඒක බොහොම ස්ථාවරයි. කාලයක් යද්දී තමන් ඉහළටම යනවා. එහෙම නැත්නම් අපි දන්නේ අර ටික ටික ඉන්නෙන්නම පිරීමට යන්නේ අපි. ඒ නිසා අපට ප්‍රධාන දේ තමයි මේ කුසලය. කියන්නේ සසර ඉතාමහල කුසලයෙන් තමයි අපි මේ මහානකම පැවිදි වෙනකොට උනේ පැවිදුනේ. ඒ කුසලයේ ඉහළම මට්ටම තමයි විපාක දුන්නේ. ඇතැම් විට ඒක කුසලයේ කලින් ඒවා ඉතාම ශක්තිමත් නැත්නම් මේකට ඉගෙන ගඩු වෙන පුළුවන්. සමහර අය පෙරපින වාක්ම ප්‍රබලයි එක දිගටම අකණ්ඩව ඉන්නවා. හැබැයි ධර්මයේ පැත්තට යන්න නම් වෙනම උත්සාහය දරන වෙනවා. නැත්නම් අර ඉන්න මට්ටමෙන් ඉන්න පුළුවන් ප්‍රගතියක් නැහැ. ප්‍රගතියකට යන්න නම් මේ ධර්ම කරුණුත් එක්ක තීරුම් ගනිමින් හොඳ ඇත්ත එක ධර්ම සාකච්ඡා කරමින් ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා දිනෙන් දිනම සමති විදර්ශනා දෙකට තියෙන කාලය වැඩි කරගන්න ඕනේ. අවසාන වශයෙන් සාර්ථකත්වය කියලා කියන්නේ සමති විදර්ශනා වලට දවසකට කොච්චර කාලයක් වැය කරද්ද කියන කාරණා. එතකොට එතෙන්ට නිකන් එන්න බෑ. දැන් මම කාටත් වඩා හොඳ වැඩිපුර සමති විදර්ශනා කරන්නයි කියලා විතරක් කියන්න බෑ. එතෙන්ට යන්න නම් ඊට පලිය සත්පුරුෂ කණ්ඩික ඔක්කොම තියෙනවා. අතුපතු ගානකේ නම් වාදන හොදනකේ නම් අනිත් සියල්ලක්ම තිබ්බොත් තමයි මෙතෙන්ට එන වරමණ්ඩ එක හැදෙන්නේ. නැත්තම් හැදෙන්නේ නැහැ. මොකක් හරි එක වෙලෙකියි. එතකොට අතන ෆීල්ඩ් එක හොඳට සකස් වෙන්නේ මෙන්න මේ සත්පුරුෂ වපසට ඉඳගෙන ඒ ටික උපරිමයෙන් කරන කෙනාට තමයි ලස්සනට අදින්න යන පුළුවන්කම තියෙන. හොඳම ඇසුරු ගල්ලා හොඳම දහම් ලැබිලා හොඳම මට්ටමට එන වරමණ්ඩ එක හැදෙන්නේ. යාට අවුරුදු 100ක් ගියත් ගැටලුවක් නැහැ. ඔක්කොම ලස්සනට යනවා ඔක්කොම ටිකේ පැත්තේ. තමහසේ වැදගත් තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒක ඉතින්. ප්‍රධාන දේ තමයි අර කාරණා හතර ධර්ම ශ්‍රවණියත් තියෙම අඬෝම වත්තා ගන්නවා ඒක. මොකද අපි සසර බොහෝ කාලයක් හිතලා තියෙන අනිත් පැත්තනේ පරි. අපි අනුසෝතගාමී දෙන්නේ හිතලා තියෙන්නේ. මේ දකින රූපේ බාහිරය කියලා තමයි අපි කල්ප ගානක් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. මේ දකින්න රූපේ නිරෝධ වෙච්ච එකක් කියලා බලන එක මේක තමයි පරිසෝතකමයි. මේක සම්පූර්ණ මේ චක්‍රය අනිත්‍යතර හරවන එක. මේක ලේසියෙන් බෑ. මේක සම්පූර්ණ උත්සාහයකින් විශාල බලවේගයකින් මේක කරන්න තියෙනවා. එතකොට ඒක දවසකට හරි අඩු ගානේ සිද්ධින් පහක් හරි මෙනේ කරන්න ඕන. නිතර මතක් වෙනකොට, වාහනේ මතක් වෙනකොට, කවුරු හරි කෙනෙක් මතක් කරනකොට මේ නිරෝධ වෙච්ච එක දැන් මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න. ඔහොම ඔහොම මෙන්න මේ හිතන කාලෙ වැඩි කරගන්න. ඒත් එක තමන්ටම තේරෙන තමන්ගේ අර හිතේ තියෙන බරගතිය මහා අර 10 අඩු වෙනවා ඉන්නේ. එතකොට තමන් හරියට සෑහළු වෙනවා නිකන් රිලැක්ස් වෙනවා තමන්. සම්පූර්ණයෙන්ම එතකොට තමයි තමන් ජීවත් වෙන කෙනෙක් කියලා තේරෙන්නේ. එතකන් තමන් ජීවත් වුණා නෙවෙයි හැමිට මේ වෙන කොහෙද ඉන්නේ. දැන් ධර්මය කියන සම්පූර්ණයෙන්ම මේ ප්‍රායෝගික ලෝකෙට ගේන එක මේ කරන්නේ. ඒතර අවිද්‍යාව කියන්නේම සම්පූර්ණ මුලාව. මුණාවක් කියන්නේම තනි ක්‍රම සීන ලෝකයක්. එතකොට අන්නේ සීන ලෝකයෙන් මිදලා අවදි වීම තමයි අන්ධ නැද්දක සුවපත් කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. ධම්මචක්කු කියන්නේ මේ මෝහය අවිද්‍යාව කියන්නේ දෙකම සමානවත් යෙදලා තියෙනවා. නමුත් මෝහය කියන්නේ මුලා කරන ගතිය. ඒ මුලා වෙන්නේ අවිද්‍යාව කියලා නොදැනීම හේතුවෙන්. ඔය දෙකක් විදිහට ගන්න පුළුවන් සමාන පද විදිහටත් තියෙනවා. එහෙනම් හොඳයි අපේ ස්වාමීන් වහන්සේලාද බොහොම ධර්ම ගෞරවයෙන් අපි මේ විහාරස්ථානයේ කරාසි වෙලා ඉතින් මේ අපේ විහාරස්ථාන වලින් මේ සම්පත් වලින් ගන්න ප්‍රයෝජනය තමයි අපේ ස්වාමීන් වහන්සේලාට මේ වගේ අපට ධර්ම සාකච්ඡා කරන අවස්ථාව ලැබීම. ඒ නිසා අපි ඔබ හැම දෙනාටම ස්වාමීන් වහන්සේලාට බොහොමත්ම පින් දෙනවා. ඔබ වහන්සේලා දෙනමක් තුනමක් ඇඩියත් අපිට තියෙන සියනමක් වැඩිය වගේ වටිනවා. ඉතින් ඔබ වහන්සේලා අනාගතයේ ලොකු දෙයක් සාසනය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ සඳහා මෙයත් සුළුෙන් හෝ උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස්කර සියලු පින්කම්වල බලයෙන් ඔබ වහන්සේලාට නිරුක් නිරෝගී සම්පන්නිය ලැබිලා සියලු සාසනික අභිමතාර්ථයන් සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාය නින්දුක්ඛා බයම් පන්තාය නිබ්බයා සෝකම් පන්තාය නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා